සම්පූරිතාපමිත පාරමිතාබලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙත්වා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භජන්තා ධම්මස්සවන කාලෝ අයං භජන්තා ධම්මස්සවන කාලෝ අයං භජන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති දන්තෝසෝ භගවා ධමථාය ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමථාය ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති ගෞරවනීය මහ සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලස්සනීස් බෞද්ධ විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදන් වැඩසටහන 2023 වර්ෂයේ වෙසක් පුන් පොහොය දින බුද්ධ වර්ෂ විදියට ගත්තොත් 2566ක් සමරන අවස්ථාවෙහි සිල් සමාදන් වෙච්ච මේ පින්නතුන් ඔබේ ජීවිතයට ධර්මය තුළින් ජීවිතාලෝකය ලබා ගන්නට බලාපොරොත්තු වන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2566ක් වෙනවා. ඊට අවුරුදු 45කට කලිනොයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ වසර 2611කට කලින්. ඊටත් වඩා අවුරුදු 35කට කලින් උන්වහන්සේ මෙලොව ඉපදුනේ 2646කට කලින් වසර. ඉතින් වෙසක් පුන් පොහොය දිනේදී බුදුරජාණන් වහන්සේගේ උපත සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය අපි සමරනවා. විශේෂයෙන්ම වෙසක් පුන් පොහොය දිනකදී අප සමරන්නේ උන්වහන්සේගේ අවබෝධය. සසර අනාදිමත් කාලයක් දානාදී පෙරොන් දහම් පුරලා සුවිශාල කැපවීමක් කරලා උන්වහන්සේ පත් වුණේ බුද්ධත්වයට. බුද්ධ කියන වචනේ තේරුම තමයි අවබෝධය කියන එක. බුද්ධ කියන වචනේ කොටස් තුනකට බෙදෙනවා. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ සහ සුත බුද්ධ කියලා. සම්මා සම්බුද්ධ කියන්නේ සාරාංශික කල්පලක්ෂයක් හෝ ඊට අධික කාලයක් පාරමිතා පුරලා තමන්ගේම ඥාණයෙන් ධර්ම අවබෝධය කරලා ඒ අවබෝධය ලෝකයටත් ලබා දෙන උත්තමයන් වහන්සේ. පස්සේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දෙයසා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා සම්බුද්ධත්වයට පත් වෙන උත්තමයන් වහන්සේ. උන්වහන්සේලාගෙනුත් ලෝකයට සේවයක් සිද්ධ වෙනවා. සුත බුද්ධ කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයේ තියෙන කාලෙක ඒ ධර්මය අහලා අවබෝධයට පත් වෙන අය. සම්බුද්ධ කියලා සූත්‍රයක් තියෙනවා. සම්බුද්ධ සූත්‍රයේදී භාගතුන් වහන්සේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ රූපාදී ස්කන්ධ පංචකයෙහි නිරෝධය විරාගය ආදී දැකලා දුකෙන් නිදහස් වෙනවා කියලා. පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් ගත්තත් ඒ මට්ටමටම පත් වෙනවා කියලා. එතකොට ආසවක්ඛේ ඥානයේදී බුදුරජාණන් වහන්සේ සමානයි රහතන් වහන්සේ සමානයි. එතෙන්දී උන්වහන්සේ ප්‍රශ්න කරනවා භික්ෂුන් වහන්සේලගෙන් මේ අංශ දෙකකින් සමාන නම් ධර්මයේ වැඩිමත් තින් සමාන නම් මේ දෙන්නාගේ වෙනස මොකද්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගොත් සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුගෙත් අතර වෙනස මොකද්ද කියලා. ඒ වෙනස තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ පොබ්බේ අනනුස්සතිසු ධම්මේසු කියපු විදිහට පෙර නොයසු විරෝධහමක් කිසිඳු ගුරුවරෙක්ගේ අනුශාසනාවකින් තොරව තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරගන්න උත්තමයන් වහන්සේ. එතකොට උන්වහන්සේ මග්ගඤ්ඤෝ මග්ගවිදෝ මග්ගකොවිදෝ කියලා කියනවා. උන්වහන්සේ නූපන් මාර්ගයේ උපදවනවා. නොදන්නා වූ මාර්ගයේ ලෝකයාට දැනුවත් කරනවා. ඒ වගේම උන්වහන්සේ ෂඩ් අභිඥා අතර ඉහළින්ම තැනක උන්වහන්සේ වැජබෙනවා. ඒ වගේම ෂඩ් අසාධාරණ ඥාන කියලා. ඉන්ද්‍රිය පරෝපාරියති ඥාන, ආසියානුසය ඥාන, මහා කරුණා සමාපatti ඥාන, සම්බඤ්ඤුත ඥාන ආදී සුවිශේෂී ඥාන හයකින් උන්වහන්සේ යුක්තයි. ඒ වගේ සුවිශේෂ ගුණාංග බුදුරජාණන් වහන්සේ කෙනෙක් සතුව තියෙනවා. ඉතින් මෙවැනි උත්තමයන් වහන්සේ කෙනෙකුගේ පහළවීම අතිශය දුර්ලභ දෙයක්. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේ සේල කියලා බ්‍රාහ්මණෙක් හිටියා. මේ සේල බ්‍රාහ්මණයා දිනක් තමන්ගේ හිතමිතුරු බ්‍රාහ්මණයෙක් ගෙදරට ගියා. කේමිය කියලා බ්‍රාහ්මණයා. මේ බ්‍රාහ්මණයා ගෙදරට ගිහි පිළාවේ ගෙදර ලොකු උත්සවයක් වගේ. සේල බ්‍රාහ්මණය අහනවා, "මිත්‍රය, අද ඔබේ ගෙදර විවාහ මංගලයක් වගේ මොකක් හරි උත්සවයක්ද කියලා." "නෑ, එහෙම දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අපේ ගෙදර දානෙට වදිනවා. උන්වහන්සේට දානෙ සූදානම් කරමින් ඉන්නේ කියලා." කාටද මේ කියන්නේ? සේල කියන බ්‍රාහ්මණයට. කිව්වහම සේල බ්‍රාහ්මණය පුදුමයටපත් වෙනවා. "බුද්ධ බුදුරජාණන් වහන්සේ?" "ඔව්, බුදුරජාණන් වහන්සේ." "ආයහනව බුදුහාඳුරුවද වඩින්නේ?" "ඔව්, බුදුහාඳුරුවත් තමයි වඩින්නේ" කියලා. ඔහු කියනවා, "ගෝසෝ පික්සෝ ඒසෝ දුර්ලභෝ ලෝකස්මින් බුද්ධෝති" කියලා. බුදුරජාණන් වහන්සේගේ වචනය දුර්ලභ වචනයක් කියලා. මේ සේල බ්‍රාහ්මණය කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔහු එකල ಭಾರತೀಯ තිමුංච සියලු මධ්‍යාපනයේ උකහාගත්තු කෙනෙක්. ඔහු කියනවා, ඔහු වේද ග්‍රන්ථවලින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනගෙන අසා දැනගෙන තිබුණා. ඒ පහළ වෙන උත්තමයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණංගේ යුක්තයි. උන්වහන්සේ ගිහි ගෙදර හිටියොත් සප්ත රතනයන්ගේ යුක්ත රත්න හතක් පහළ වෙනවා. ඉස්ත්‍රි රතනය, පුත්‍ර රත්නය, හස්ති රත්නය, අස් රත්නය, මණි රත්නය ආදී සුවිශේෂී රත්නයන් මාණික්යන් හතක් ලැබලා ගිහිගෙදී හෝ සක්විති රජ පදවිය ලබනවා. ඔහු යම් කිසි ආස්ථාවක පැවිදි වුණොත් ඔහු සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඉතින් එකල පින්නතුනි, එදා ಭಾರತೀಯ ජන සමාජය වේද ග්‍රන්ථවල මෙවැනි උත්තමය ගැන සඳහන් කළ තිබුණා. විතරක් නෙවෙයි, බුද්ධි විකසනයට නැඹුරු වෙලා හිටියේ එදා ಭಾರತೀಯ ජන සමාජයේ කින් කුසල ගවේෂී, කින් සත්‍ය ගවේෂී පදනමක හිටියේ එදා ಭಾರತೀಯ ජන සමාජයේ මෙවැනි උත්තමයේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තුන් හිටියේ. ඒ විතරක් නෙවෙයි, මේ දාන ගෙදරට ගිහිපු මේ සීල බ්‍රාහ්මණයට පුදුම උනන්දුවක් ඇති වුණා මේ බුදුරජාන් වහන්සේ ඉක්මනින් දැනගන්න, දැකගන්න. ගෙදර දානට එන්නත් කලින් මේ සීල බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේ ඉන්න තැන හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේ මුණ ගැහුණා. ඇයි බුදුහාඳුර මුණ ගැහුණේ? ඇයි මේ මෙතන ඉක්මනක් හොරතිය මුණේ? ඔහු අර වේද ග්‍රන්ථවලින් අසහා දැනගෙන තිබුණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඔහුට ඕන කළේ මෙන්න මේ ලක්ෂණ මෙයාගේ ළඟ තියෙද කියලා පරීක්ෂා කරන්න. ඒ කුතුහලය ඇති වුණේ. ඌන්න රෝම ධාතු ආදී සුවිශේෂී ලක්ෂණ 32ක් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තියෙනවා. ඒන් 30ක් බාහිරින් බලා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ කුතුහලය සහිතවයි සීල බ්‍රාහ්මණයා ඉක්මන් කරලා බුදුහාඳුරින්න තැන හොයාගෙන ගියේ. ගිහිල්ලා ඉතින් කතා බහ කරලා අර පේන ලක්ෂණ බලලා නොපෙනෙන ලක්ෂණ ගැනත් ඔහු අදිස්ථානයක් කරා බලන්න තිබුණොත් හොඳයි කියලා බුදුහාඳුර ඒවත් ඔහුට දකින්නට සැලැස්සුවා. මේ සම්මුඛ සාකච්ඡාවෙන් පස්සේ මේ ත්‍රිවිධයේ පරතරට ගිහිල්ලා හිටිය සීල බ්‍රාහ්මණයා ඔහුගේ අනුගාමික පිරිස සමග තෙරුවන් සරණ ගිහිල්ලා මේ ශාසනයේ ශ්‍රාවකයන් බවට පත් වුණා. ඔහු සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ කියන වචනයක් අසන්නට ලැබීම ලෝකේ දුර්ලභ දෙයක් කියලා. ඉතින් පින්නතුනි සසර අප ටිකකට හරි ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්ම විශේෂයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම අපි වඩල් තියනවා නම් අපට ඒ බුද්ධ කියන වචන ඇහෙනකොටම උන්වහන්සේගේ සදහම් මගෙහි යම් යම් කරුණු ඇහෙනකොටම අපේ කිසියම් විදියක ආධ්‍යාත්මික ප්‍රබෝධය බුද්ධි විකසනය ප්‍රඥාව අවදි වීමක් සිදු වෙනට ඕන. අනේ ධම්මඟ අපට ලැබෙන ප්‍රධාන වශයෙන් සත්පුරුෂ ආශ්‍රය මත, කල්‍යාණ මිත්‍රත්වය මත. කල්‍යාණ මිත්‍රත්වය අපට ලැබෙන්නේ සසර කලාව ලොකු පුණ්‍ය කර්මයක ආනිසංසයක් විදියට. ඒ කල්‍යාණ මිත්‍රත්වය අපට ලැබෙනකොට මූලික වශයෙන් අපේ ළඟ දැඩි ලෝභයත් දැඩි අවිද්‍යාවත් කියන කාරණා දෙක යම්සි ප්‍රමාණයකට අඩු කර ගන්නට ඕන. ඊළඟට තවදුරටත් ඉදිරියට යනකොට අපි තව තවත් ගුණධම් වලින් දිනු වෙනට ඕන. අඛණ්ඩව කල්‍යාණ මිත්‍රයන් සමග එකට ඉන්නට ඕන. එහෙම හිටියොත් තමයි අපට අපේ ගුණධම් වල වර්ධනයක් සිදවන්නේ. ඉතින් පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ වටිනාකම වැඩි කරගන්න. ඇයි අපි අපේ ජීවිතවල වටිනාකම වැඩි කරගන්නට ඕන? අප බොහෝ විට වටිනාකම ලබා ගන්නේ බාහිර දේවල් වලින්, පාවිච්චි කරන උපකරණ වලින්, ඥාති මිත්‍රාදීන්ගෙන්, තමන් ලැබපු අධ්‍යාපනයෙන්, ධනෙන්, නැත්නම් අඩු ගානේ තමන්ගේ රූප සම්පන්නයෙන් තමයි තමන් බොහෝ විට ඉස්මතු වෙන්න වටිනාකමක් ලබා ගන්න යන්නේ. නමුත් ඒ ලබා ගන්න වටිනාකම් පින්නතුනේ කාලෙකදී ටික ටික අඩු වෙලා යනවා. අපි කැමති විදියට එක විට පාස්වා ගන්න බැරි වෙනවා. ඒ වටිනාකම් නොටිනාකම් බවට පත් වෙනවා. අපි කාලයක් මහා වටිනා කියලා හිතන් හිටිය දේවල් කාලෙකදී එතරම් නොටිනා දේවල් බවට පත් වුණා. එතකොට පින්නතුනි අපේ ජීවිතවල වටිනාකම ඉහළම තලයට පත් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. එතකොට ගිහියන් වශයෙන් වුණත් ඔබට ඒ වටිනාකම ඉහළ මට්ටමකට දිනු කරගන්න පුළුවන්. ඔබ අහලා තියෙන ඒ දාස්සක්‍ර දේවේන්ද්‍රයා මිනිස් ලෝක පැත්තට හැරිලා වැන්දා කියලා. යේ ගහට්ටා පුඤ්ඤතරං සීලවන්තේ උපාසකා ධම්මේන ධරං පෝෂෙන්ති තේ නමස්සන්ති මාතලී කියලා. දැහැමිව කාලය ගත කරන, සීලවන්ත ජීවිත ගත කරන, දැහැමිව දරුවන් පෝෂණය කරන අයට සක්‍රියක් වඳිනවා කියලා කියනවා. අපේ වටිනාකම් වැඩි කරගන්න ක්‍රමය දෙවියන්ගේ වන්දනා මානවලට ලබා ගන්න පුළුවන් මට්ටමට අපිට දිනු වෙන පුළුවන් පේනතුනි. ඒ විතරක් නෙවෙයි අපේ ශරීරයේ කොටස් මිනිසොන්ට වන්දනා මාන කළ සුගතිගාමී වෙන මට්ටමට අපේ ජීවිතවල වටිනාකම් වැඩි කරගන්න බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. ඒ බාහිරින් වටිනාකම ලැබුණා හෝ නොලැබුණා හෝ අපටම අපේ ජීවිතය ගැන හිතනකොට අපට යම්කිසි සතුටක් ඇති වෙන්නට ඕන පේනතුනි. ඒ වටිනාකම් බොහෝ විට අපි තරුණ කාලේදී නම් ඇති වෙනවා. ශරීරයේ හුඟක් ලස්සන කාලේ, හුඟක් හිතවත් යහළු මිත්‍රාදීන් ඉන්න කාලේ නම් ලොකු වටිනාකමක් තියෙනව නේද? පිටසක් මැද්දට ගියාම. නමුත් ටික ටික අපි වයෝවෘද වෙනකොට ඒක අඩු වෙලා යනවා. ඊට පස්සේ තමන්ම තමන්ගේ පැත්ත නැහැරෙනවා. තමන්ගේ තියෙන ගුණධම් එක තමයි ඊට පස්සේ තමන්ට ගනුදෙනුව දෙන්නේ. තමන් කණ්ණාඩියක් ඉස්සරහට යනකොට බලන්න පින්නතුනි, තමන්ගේ ළඟ කොයිතරම් ගුණධම් තියෙනවද? මේ කන්නාඩි ඉස්සරහා සජීව වෙන පුද්ගලයා කොයිතරම් ආධ්‍යාත්මික ගුණ සමුදායකින් යුක්ත කෙනෙක්ද? මේ පුද්ගලයා කොයිතරම් අනිත් අයට අවංක උදව් කළා තියෙනවද? මේවා තමම තමන් ගැන බලන්න පින්නතුනි. එතකොට තමන්ගේ ශරීරයේ වයසට ගියත් තමාගෙන තමන්ට ලොකු ගෞරවයක් ඇති වෙනවා. අපේ ගෙදරින් අපේ දරුවන්ට විතරක් නෙවෙයි, ඊට බාහිර ලෝකෙට තමන් කොයිතරම් නිසරණ අධ්‍යස්යෙන් අවංකව ආත්ම සුභ පරිත්‍යාගයෙන් කැපවීම කළ තියෙද කියලා බලන්න. මෙන්න මෙතනින් තමයි අපට අපේ ජීවිතයේ වටිනාකම තීරණය කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අපට අපේ ජීවිතවල වටිනාකම වැඩි කරගන්න ක්‍රමයක් දේශනා කළ තියෙනවා. ධර්ම ශ්‍රවණය කරනකොට ක්‍රමානුකූලව අපේ ආධ්‍යාත්මික ගුණධම් වැඩි වෙන්නට ඕන. ඒ මූලික ගුණාංගයක් තමයි පරිත්‍යාග ශීලීත්වය කියන කාරණය, දන් දීම කියන කාරණය. ඒ දන් දීමත් නිකන් දෙයක් නෙවෙයි, අවංකව සද්භාවයෙන් සකසා මැනවින් කම්පල අදහගෙන දෙන්නට ඕන. අපි කරන පරිත්‍යාගයන් ගැන පින්නතුනේ නිතර නිතර හිතනවා අපි. අපි පොඩි එකකින් කමක් කළත් තමන් කරපු හොඳ දේවල් නිතර හිතන්න. ඒක තමන්ගේ කුසලයේ දිනු වෙන හේතුවක්. බොහෝ විට අපට හිතෙන්නේ අපෙන් සිද්ධ වෙච්ච අඩුපාඩු ගන්නෙ නේද? අඩුපාඩු අපි කාගෙනොත් යම් යම් ප්‍රමාණලින් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ දිනපතාම තමන් පොඩි හොඳ දෙයක් කළත් ඒක නිතර සිහි කරන්න. ඒකෙන් තමන්ගේ අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා. දානීය මූලික ගුණාංගයක් විදිහට බුදුදහම තුල සලකනවා. ඒක එකට එකතකින් තමන්ට ප්‍රීති මුදාරං වින්දති දාතා කියලා සඳහන් කරනවා. උදාරෝ ප්‍රීතියක් තමන්ට වින්දින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දදං මිත්තානි ගන්තති කියලා සඳහන් කරනවා. දන් දෙන තැනැත්තා මිතුරන් ජයග්‍රහණය කරනවා කියලා. අපි කෙනෙක් ඇසුරු කරනකොට අපි බලන එක්තරා ගුණාංගයක් තමයි යා කොච්චර පරිත්‍යාගී සීලයේ කෙනෙක්ද කියලා අපි බලනවානේ. හැබැයි පරිත්‍යාගී සීලයේ කරාට විතරක් අපි බලන්නේ, ඊට පස්සේ තමයි බලනවා මේක මියා දීලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. බුද්ධිමත් අය ඒකත් බලනවා. අන්න එතෙන්දිත් අපි දක්ෂ වෙන්නට ඕන ඒක උපරිම සත්භාවයෙන් සිදු කරන්න. ඒ නිසා දන් දීම කියන එක අපට ඉහෙලටම දිනු කරගන්න පුළුවන් දෙයක්. ඒ දාන හතරනේ සම්බ දානං ධම්ම දානං ජිනාති කියලා කියනවා. ධර්ම දානය ඉහෙලම දානමය පින්කමක් විදිහට සැලකෙනවා. දානීය දෙයෙන් අපේ වටිනාකම වැඩි වෙනවා. ඊළඟ තවත් පියවරක් ඉදිරියට යනවා. ඒ මොකද්ද? ඒ තමයි සීලය. ඇතැම් විට අපට දන් දෙන්න පුළුවන්. හැබැයි ඒ දන් දීම සත්භාවයෙන් කරන අවංකව හම්බ කළ දෙන දානයක් නොවෙන්න පුළුවන්. සමහර අය වැරදි ක්‍රමවලින් උපයලා දන් දෙන්න පුළුවන්. අන්න එතෙන්දී හුඟා කල්පනාකාරී වෙන්න ඕන. තමන් සුළු දෙයක් දුන්නත් ඒක ධාර්මික දෙයක්, මහන්සියෙන් හරියම්බ කරපු දෙයක් වෙන්නට ඕන. අපේ රටේ අතීතයේ හිටිය සමහර රජවරු භාණ්ඩාගාරයෙන් මුදල් අරන් දන් දීලා නැහැ. ඈත ප්‍රදේශවල අප්‍රකට වෙස්යෙන් කුලී වැඩ කළා. වෙස් වලාගෙන ගිහිල්ලා ඈත ප්‍රදේශවල කුලී වැඩ කළා, මහන්සි වෙලා ඒ නූපියපු ධනය දන් දීලා තියෙනවා. මේක හොඳ ලක්ෂණයක්. එතකොට අපි දන් දෙනා වගේම ඒ දානේ පංචශීලයේ මත පදනම් වෙච්ච දෙයක් වෙන්නට ඕන. මේ සිල්වත්කම කියන එක පිනතුනේ හරිය වටින දෙයක්. දැන් බලන්න අපි ඕන කෙනෙක්ගේ චරිතයක් ගැන අහනකොට, අපි අලුත් කෙනෙක් හඳුනා ගන්නකොට, අපේ දෙයකට අපි සම්බන්ධ කර ගන්නකොට අපි අහන කාරණයක් තියෙනවා. මොකද්ද? එයා හොරබරු නැති කෙනෙක්ද කියලා නේද? එයා හොරබරු නැති කෙනෙක්ද කියලා අහන්නේ. මොකද්ද මේ අහන්නේ? මේ අහන්නේ පංචශීලයෙන් දෙකක් ආරක්ෂා කරනවාද කියලා. විවාහ වෙනකොට අහනවා සුරා සූදුව නැති කෙනෙක්ද කියලා. බලන්න මේ අහන විදිය එන්නේ මේ සිල්වන්තකම ගැන තමයි මේ අහන්නේ, වෙනත් වචන වලින්. එතකොට පිනොතුනි මෙන්න මෙතෙන්දී හරිම වටිනව සිල්වන්ත ජීවිතය විශේෂයෙන් සොරකම සහ බොරුව කියන මේ කාරණා දෙක ඉතාම අවධානයට යොමු කරන්න ඕන කාරණා දෙකක්. ඒකෙන් කෙනෙක්ගේ ගුණය හුඟා බලන අවස්ථාවක්. යම් කෙනෙක් සිල්වන්ත නම් යාගෙන සඳහන් කරනවා එයා අභයන් දේති, අවේරන් දේති, අභ්‍යාපජ්ජන් දේති කියලා. පන්සිල් රකින කෙනා නිර්භය භාවය, අභය දානේ ලෝකෙට දෙන කෙනෙක් කියලා. දැන් බලන්න අපි අතර පිරිසක් ඉන්නකොට එක්කෙනෙක් අපි කියමු හොරකම් කරන කෙනෙක් දැන් ඇවිල්ලා ඉන්නවා කියලා. අපිට කොච්චර බයක්ද නේ? කොයි වෙලෙත් අපි බියෙන් සැකෙන්නේ නේ නේ? අද බඩු හොරකම් කරන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා කිව්ව ගමන්ම ලොකු බයකින් අපි ඉන්නේ. ඉතින් බලන්න පින්න තුනේ නේ, ඉතින් නිර්භයතාවයේ දීමක් තමයි පංචශීල ආරක්ෂා කිරීම කියලා කියන එක, අබේදානීය දීමක්. නිදහස යනිත් ඇට ඉන්න පුළුවන්. එතකොට සිල්වන්ත භාවය තමන්ටත් අනුන්ටත් යහපත පිණිස පවතින දෙයක්. ආකංකේය කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේහි. මේ සූත්‍රයේ සඳහන් වෙනවා තමන්ට ලබා ගන්න පුළුවන් උගත සම්පත්ති මේ සිල්වන්ත භාවයෙන් ලබා ගන්න පුළුවන් කියලා. ඥාති මිත්‍රාන්තිගේ ආශිර්වාදය, ඔවුන්ගේ ප්‍රසාදය ලබා ගන්න පුළුවන්, මියගේ ඥාතින් පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන්, මියගේ ඥාතින් සතුරු කරන්න පුළුවන්, නිවන දක්වාම කාරණා ගානක් සඳහන් වෙනවා සිල්වන්ත භාවය. ඊළඟට පිනතුණි සිල්වන්ත භාවයටත් වඩා ඉහළට යන තවත් ගුණංගයක් තියෙනවා. දැන් මේ කරුණ ගැන හුඟක් අවධානයෙන් ඉන්න. ඔබ මේ අතරින් කොයි මට්ටමට කරා යනවද කියලා බලන්න. ධර්මයේ කියන්නේ පිනතුණි ධර්ම ශ්‍රවණය කරනකොට හරියට මේක ද මිරර් ඔෆ් ද ධම්ම. ධම් කැඩපත මේ දාන්නේ අපි. හරියට මූණ බලන කණ්ණාඩියක් ඉස්සරහට ගියා වගේ අපි. ධර්මයේ අහන්න අහන්න තමන්ගේ පැත්තටමයි හැරෙන්න ඕන. තමන්ගේ ළඟ කොයිතරම් අඩුපාඩු තියෙනවද, තමන්ගේ ළඟ කොයිතරම් හොඳ ගුණාංග තියෙනවද කියලා තමන්ම තමන් ගැන විමසා බලන අවස්ථාව. එතකොට කෙනෙකුට සිල්පද ටික ඔක්කොම ආරක්ෂා කරන්න පුළුවන්. ඒ වුණත් ඒ තැනැත්තා කටයුතු කරද්දි බලනවා බුද්ධිමත් කෙනෙක් යා ඡන්ද ද්වේෂ බය මෝහ කියන මෙන්න මේ සතර අගතියට ගිහිල්ලා වැඩ කරනගෙනද කියලා. යම් තීරණයක් ගන්නකොට ඡන්දෙන් අගතියට ගිහිල්ලාද, කැමැත්තෙන් තමන්ගේ අයට සලකන්න ඕන, තමන් ඉස්මතු වෙන්න ඕන, තමන් වැඩිපුර දෙයක් ලබා ගන්න ඕන, එහෙම ඒකට මූලිකත්වයේ දීලා වැඩ කරනගෙනද මේ තීරණ ගන්නකොට. ඒ වගේම තමන් යමක් කරනකොට ද්වේෂෙන් අගතියට ගිහිල්ලාද කරන්නේ, කේන්තිය හිතේ තියාගෙන යම් නම් කෙනෙක්ගෙන් වෙච්ච සිදුවීම් හිතේ තියාගෙන ඒට අනුරූප වැඩ කරන කෙනෙක්ද කියලා බලනවා. මේක ඉතාම සියුම් විදිහට බලන පිණිතුනි. මේව තමයි බුද්ධිමත් ලෝකයා බලන දේවල්. මේවා අඩු වුණොත් මේ ගුණාංග තමන්ගේ ළඟ නොතිබ්බොත් තමන්ට හිමි වෙන්නේ සුළු දෙයක් නෙවෙයි පිණිතුනි. ඇතැම් විට සම්බුද්ධෝත්පාද කාලෙම අහිමි වෙනවා තමන්ට, සම්බුදු දහමම අහිමි වෙනවා සමහරලාට. එනිසා ඡන්දයෙන් අගතියට ගියොත්, ද්වේෂයෙන් අගතියට ගියොත්, බයෙන් තීරණ ගන්නකොට යමක් කරනකොට කරන්නේ බයෙන් අගතියට ගිහිල්ලාද, බය නිසාද මේක කරන්නේ, ඒකත් බලනවා. ඊළඟට මෝහයෙන් අගතියට ගිහිල්ලාද, කර්මඵල ඇදහිම පිළිබඳ අවබෝධයක් නැතුව, ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතුවද ක්‍රියා කරන්නේ කියන එක මෙන්න මේ කාරණේ. එනිසා කෙනෙක් සිල්වන්ත වුණා කියලා විතරක් කියා සම්භාවනට ලක් වෙන්නේ නැහැ පින්නතුනි. ඒ සිල්වන්ත භාවයේ දර්ශනයත් එක්ක එනකොට තමයි මේ ගුණාංග ටික ඔහු කෙරෙහි ඇති වෙන්නේ. එතකොට දන් දීම, සිල්වන්ත භාවය, සතර අගතියට නොයාම, ඡන්ද, ద్వේස, බය, මෝහ. අර සිල්වන්ත භාවයේ කඩේම කෙනෙකුට පසුකල යන පුළුවන්. හැබැයි පින්තුනි මේ සතර අගතිය කියලා සීමාව පසුකල යන එක ඒකෙන් බේරල යනක කෙනෙකුට ලේසි නෑ. දැඩි උත්සාහයක්, සසර පුරුදු කරපු ගුණාංග, හොඳ අධ්‍යාපනයක්, හොඳ මව්පියන්ගේ ආශ්‍රයය, කලමිතුරන්ගේ අනුශාසනා, මේ සියල්ලක්ම උනගැහිච්ච කෙනෙකුට විතරයි මේ කඩේම පසුකල යන පුළුවන්කම තියෙන්නේ. ඒකත් ගියාට පස්සේ තවත් තැනක් හම් වෙනවා. ඒ තමයි මෛත්‍රිය කියන කාරණේ. එයා කටයුත්තා කරද්දී කොයිතරම් මෛත්‍රී සහගතව දෙයක කරන්නේ. මෙත්තා සාගත මනෝ කර්ම, මෙත්තා සාගත වචී කර්ම, මෙත්තා සාගත කාය කර්ම. හුදෙක් මෛත්‍රිය මනෝ කර්මයක් විතරක් නෙවෙයි, භාවනා කරන වෙලාවේ ඇස් දෙක පියාගෙන සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන එක විතරක් නෙවෙයි, යා ඇස් දෙක ඇරලා වැඩ කරනකොට, වචන කතා කරනකොට මෛත්‍රියෙන්ද කරන්නේ, යම් ක්‍රියාවක් කරනකොට මෙත් සාගතවද කරන්නේ කියන එක දැන තමන්ම තමන් ගැන විමසලා බලන්න ඕන. මෙහෙම බලලා යම් කිසි කෙනෙක් දකිනකොට එයාට හැඟීමක් ඇති වෙන්න ඕන තමන්ට ඉන්න එකම දරුවා දෙස බලන ආකල්පයකින් බලන තරම් මනස මෘදු වෙන්නට ඕන. මෙත්තා කියන්නේ මෘදු ගතිය. සීමා සංවේදී බිඳිල යනවා මෙතෙන්දී. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණය දිනු වෙනවා. මනලොව බමලොව කරගන්න ක්‍රමය මේක. මනස ලෝකයක් අපට බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන්. සතර බ්‍රහ්ම විහරණ දීර්ඝ කිරීමේ මේකත් යම්කිසි කෙනෙකුට උපරිමයෙන් දිනු කරගන්න පුළුවන්. මේක මේ ගුණාංග ටික දානය, සිල්වන්ත භාවය, සතරාගති නොයාම සහ මෛත්‍රිය ධ්‍යාන මට්ටමට දක්වා අබුද්ධෝත්පාද කාලයකදී වුණත් කෙනෙකුට දිනු කරගන්න පුළුවන් කිසියම් පමණකට. හැබැයි මෙන්න මෙතෙන්දි තවත් පියවරක් ඉදිරියට යනවා. අවංක භාවය කියන කාරණය. තමන් යමක් කරද්දී කොයිතරම් අවංකව දේක කරන්නේ කියන කාරණය. මෙන්න මෙතෙන්ට එන්න පිනතුනි බුදුදහම මුණ ගැහෙන මොන දර්ශන සම්පති ලැබෙනට ඕන. අවංක භාවය කියන්නේ සාමාන්‍ය සත්‍යවාදී විතරක් නෙවෙයි. ඊට වඩා ගැඹුරට යන දෙයක් බුදුදහම තුල තියෙනවා. ඒක තමයි කරණීය මෙත සූත්‍රයේ උජෝජසෝජෝච කියලා අවස්ථා දෙකකදී අවධාරණය කළා තියෙනවා. ඍජු වෙන්නට ඕන, වඩාත්ම ඍජු වෙන්න ඕන කියලා. සාමාන්‍යයෙන් අපි ඍජු භාවය කියන්නේ කතා කිරීම අනුව හැසිරීම, හැසිරීම අනුව කතා කිරීම, නැත්නම් සත්‍යවාදී වීම. නමුත් ඊටත් වඩා සියුම් විදියට ගෙහෙල්ලා බලන අවංක භාවයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි යමක් කරද්දී තමන් ඒක කරන්නේ කොයිතරම් දුරට තමන්ගේ තුල තියෙන තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගන්නද වැඩි කරගන්නද කියන කාරණය. මොන්න පින්නතුනි මෙතෙන්ට එනකොට ඊටාම සියුම් විදියට තමන්ගේ ගුණාංග ටික තමන්ට මැනගන්නට පුළුවන්. යමක් කරද්දී ඒක කරන්නේ තමන්ගේ තෘෂ්ණා සක්කාය දිට්ඨි මාන්න මේ කියන ඒවා වැඩි කරගන්නද අඩු කරගන්නද කියන එක බලනවා. මේකට පිනතුනි දර්ශන සම්පත්තියත් එක තමයි මේ ට කියන්නේ. මේක හිතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දර්ශන සම්පත්තිය පිළිබඳව විශ්වාසනීයත්වය ඇති වෙච්ච පමණට ඇති වෙන දෙයක්. එතකොට මේකත් පසු කළ ගිහිලි ළඟට ඉහළම ගුණාංගය ලෙස බුදුදහම තුළ අතිශය සම්භාවන පාත්‍රයට ගුණාංගයක් තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ තාම ඉහළෙන් අගය කරපු ඒ කායනෝ භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සනං අත්තංගමාය ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්චික්‍රියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියන කාරණය. සත්‍යංගයේ පිරිසිදුභාවය සඳහා, ශෝක පරිද්දවයන්ගෙන් දුරවීම සඳහා, දුක් දොම්නසික්ම වීම සඳහා, ඥානය ලැබීම සඳහා, නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා ඒකායන ප්‍රතිපදා විදියට සතිපට්ඨානය දේශනා කරනවා. මේ සතිපට්ඨානය සරල දෙයක් නෙවෙයි පිනතුනි. සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදා කියලා නැවත එක කොටස් තුනකට බෙදෙනවා. සතිපට්ඨානය වර්තමානයේ තුල සම්මුති සත්‍ය තුල තියෙන දෙයක්. සතිපට්ඨාන භාවනාව කියන එක පරමාර්ථ සත්‍ය ඉලක්ක කරගෙන විදර්ශනා පැත්තට යන දෙයක්. සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා කියලා කියන්නේ ආරසණගික මාර්ගය. ඔන්න මේ මට්ටමට එනකොට පින්නතුනි ලක්ෂණය තමයි අපේ සතුට බාහිර මත යැපෙන්නේ නැහැ. බාහිර කෙනෙකුට අපේ සතුට සොරා ගන්න පුළුවන් කමක් නැහැ. මේ මට්ටමටදී සතුට සම්පූර්ණයෙන්ම තමන්ගේ අතට තමන් විසින් පාලනයට ගන්නවා. කොයිතරම් දුරට පාලනයට ගන්නවද කියතොත් පිනොතුනි බලන්න ඉන්ද්‍රිය භාන සූත්‍රය භාවිතේන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණ කියනවා. ඒ කියනවා පිළිකුල් දෙයක් දැක්කොත් එයාට පිළිකුල් විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. පිළිකුල් දෙය නොපිළිකුල් විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. පිළිකුල් දෙහි පිළිකුල නොපිළිකුල දෙකම දුරු කළා උපේක්ෂාවෙන් වුණා නම් එහෙම හිතන්නත් පුළුවන්. නොපිළිකුල් දේ නැත්තම් ප්‍රසන්න සහගත දේ ඒ විදිහම සීකරන්නත් පුළුවන්. නොපිළිකුල් දේ පිළිකුල් දෙයක් විදිහට මෙහෙ කරන්න පුළුවන්. නොපිළිකුල් දේ තියෙන හොඳ නරක දෙකම දුරු කරලා උපේක්ෂාවෙන් ඉන්න අවශ්‍ය නම් එහෙම ඉන්නත් පුළුවන්. ඇයි පිනතුණේකට හේතුව? චක්කු විඥාන කියන එක, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන මේ මුල් අවස්ථාව සැපක් දුකක් නෙවෙයි උපේක්ෂා සාගතයි. චක්කු විඥානය දුකක් සැපක් නෙවෙයි ඒක උපේක්ෂා සාගතයි විපාක මට්ටමේ අවස්ථාවක්. සෝත විඥානය ඇත්තේ මේ කනට අහන ශබ්දය. ඒක සැපක් දුකක් කියලා කතාවක් නෑ, උපේක්ෂා සංගතයි. නාසයට යන ගඳ සුවඳ දිවට දැන් රසය, මේකේ මුල් අවස්ථාව උපේක්ෂා සංගතයි, නියුට්‍රල්. ඒක සැපද දුකද කියන එක තීරණය වන්නේ අපි ඒ දෙස බලන විදිහින්. දැන් බලන්න කෙනෙක් එක්කෙනෙකුට විහිළුවක් කරනවා. විහිළුවක් කරනකොට එක්කෙනෙක් hina වෙනවා. එක්කෙනෙක් කේන්ති ගන්නවා, ඕක මට තමයි කිව්වේ කියලා. තව කෙනෙක් ඒකම යට තීරුණේ ගණන් ගන්න නැතුව ඉන්නේ. එතකොට අර වචනෙන් නම් දුක හෝ සපාවේ අර හැම දිනාටම සමාන වෙන්න ඕන. ඇසට දැක්න රූපයත් එහෙමයි. රූපය උපේක්ෂා සාගතයි. චක්කු විඤ්ඤාණ උපේක්ෂා සාගතයි. ඒක දුකක් සැපක්වත් ගෙන දෙන්නේ නැහැ මුලදී. ඒක තීරණය වන්නේ තමන්ගේ පෝරුව අධ්‍යක්ෂණය අනුරූපව තමන් බලන විදිහින්. මෙන්න මේ වෙන තත්ත්වයක් මත අපට මේ විපාක මට්ටමේ අවස්ථාව සැබෑ ලෙස අපි මැනේජ් කරගත්තොත් අපට නව කර්ම අවස්ථාවේදී අපට අපේ දර්ශනයට අනුරූපව සහ විශේෂයෙන් සතිමත් බවට අනුරූපව තමන්ට ඉහළ මට්ටමෙන් තමන්ගේ ජීවිතයේහි තමන්ට තීරණ තීන්දුව ගන්නට පුළුවන්කම තියෙනවා. මේකට තමයි ස්වාධීනත්වය, නිදහස, විමුක්තිය සහ නිවන කියලා සඳහන් කරන්නේ. ඉතින් ඔබ කැමති අනිත්‍යගේ පාලනට යටත් වෙලා සිරමෙදුරු තුර වාසය කරන්නද, දැනට ගත කරන සිරමෙදුරු ජීවිතයෙන් නිදහස් වෙලා අහසේ පියාසර කරන කුරුල්ලෙක් වගේ නිදහසේ මේ සදහම් මගේ ආනිසංසය ආශිර්වාදී ආභාසය ලබාගෙන ඔබ නිදහස් වෙනද කැමති? අපි හැම දිනෙකම මේ නිදහසට කැමති. අන්නේ නිදහසේ පණිවිඩය තමයි බුදුරජාන් වහන්සේ දා අවබෝධ කරගත්තේ. පුබ්බේ අනුනුස්සතිසු ධම්මේසු කියලා පස්සක මහණුට දේශනා කළේ මෙන්න මේ යථාර්ථය. ඒ ධර්මයේ දේශනා කරන කලින් උන්වහන්සේ සඳහන් කරනවා පටිසෝතගාමින් නිපුණං දුද්දසංගණුන් කියලා. මේ ධර්මයේ උඩුගම් බලා යන ධහම නිපුණං ඊටාම තීක්ෂණ දෙයක් දුද්දසං. මේක තේරුම් ගන්න අමාරු දෙයක්. අනුන් ඊටාම සියොම්ම විග්‍රහ කරන දෙයක් කියලා මේක. ලෝකයේ බොහෝ දෙනෙක් අනිත්‍යතාවය කියන එක විස්තර කරනවා, විපරිණාමය කියන එක විස්තර කරනවා. ඒ බොහෝ දෙනෙක් විස්තර කරන වෙනස් වීම විනාශය කියන එක ලෝකයේ ඇති දෙයක තියෙන විනාශයක් නිරෝධයක්. ඒකට කියන්නේ උත්පාද නිරෝධය කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියන්නේ උත්පාද නිරෝධයට බණ කියන ධර්මයක් නෙවෙයි, අනුත්පාද නිරෝධයට මාර්ගෝපදේශයක් සපයන. මෙන්න මෙතෙන්දී පේනතුන ඔබ හරියට බුද්ධිමත් වෙන්නට ඕන. මෙතනින් තමයි ඔබේ බුද්ධිය, ඔබේ පින, ඔබේ දක්ෂතාවය ඔබට කොයිතරම් දුරට කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණාද කියන මේ සාධක ටික සියල්ලක්ම එක ලයින් එකකට තියලා බලන අවස්ථාව මේක. ඔබට බණක් ඇහෙනකොට ඒ ඇහෙන බණ මේ ඉදිරිපස පේන රූපයේ කැඩෙනව බිඳෙනව කියන ධමද්ද, නැත්නම් මේ ඉදිරිපස පේන රූප ශබ්ද ආදිය නිර්මාණය නොවන විදියට අභ්‍යන්තරයේම සමුදේවය බැලීම සඳහා උපදෙස් දෙන ධමද්ද, නැත්නම් අනුත්පාද නිරෝධයට බණ කියන ධමද්ද කියලක ගැන ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. මෙහෙම නැති වුණොත් අපේ බුද්ධිමත් උනා වෙන්නේ නැහැ. අපේ බුද්ධිමත් නොවුනොත් අපිට මේක අල්ලගන්න බෑ. අපි හැමතැනම හැමදේම හොඳයි කිය කිය යනවා. අපේ ජීවිත නිකරුණේ කාලය ගත වීම විතරයි වෙන්නේ. එනිසා මෙන්න මෙතනින්ම ධහම ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම නැති වුණොත් බණේදී හුඟක් hina වෙන කාරණා කිව්වනම්, සාමාන්‍ය මනෝවිද්‍යාව හරි මොකක් හරි දෙයක් කිව්වනම් හොඳ බණක් කියලා අපි කියනවා නේද? පින්නොතින් ඒ විගණ ගන්න ඕන නම් ඒ විෂය පිළිබඳව මහාචාර්යවරු ඉන්න ඕන තරම්. අපිට වඩා රිසර්ච් කරපු පොත්පත් ලියපුවා ඉන්න ඒගොල්ලන්ගේ පොත්පත් බලන්න ගිහිල්ලා. පන්සලට එන්න ඕනේ මනෝවිද්‍යාව අහගෙන යන්න. සමාජ විද්‍යාව දැනගන්න, දේශපාලන විද්‍යාව දැනගන්න, ඒ ඔක්කොම වලටම හොඳ දක්ෂයෙක් ඉන්නවා ඒ ශාස්ත්‍රවලින් ප්‍රවීණත්වයට පත් වෙච්ච. නමුත් අපි මේ දහම් සේවනට එන්නේ පින්නොතුනි මෙන්න මේ අනුත්පාද නිරෝධයට අවශ්‍ය දහම් ටික අසා දැනගන්නට. ඒ වගේම බණ අහන වෙලාවේ අමුතු විදිහ ආස්වාදයක්, විනෝදයක්, සිනහාවක් ලබා ගන්නත් නෙවෙයි ඉන්නේ. සමහර අය බණේදී හුඟක් hina වෙන කතා කිව්වනම් හරි හොඳ බණක් කියලා කියනවා. හිනාවෙන්න ඕන නම් පින්නොතින කතාහන්න ඕනේ කතා නොකරන අයට කතා නොකරත් හිනස්සන්න පුළුවන්. මිස්ටර් බීන්ගේ ඒව බැලුවොත් කතා නොකරම ඔබ හොඳට හිනස්සවන්න පුළුවන් යාට. එහෙම හිනාවෙන්න ඕන නම් ඒ වගේ ඔබ බලන්න ගෙදර ඉඳගෙනම. නමුත් පින්නොතින අපි දහම කියලා කියන්නේ එහෙම සරල දෙයකින් කියන දෙයක් නෙවෙයි. ඒ වගේම සමහර අය හිතන බණේදී ඇඬුම් ගියොත් හරි සංවේදී බණක් මගේ ඇස් දෙකට කඳුළු ආවා කියලා හොඳ බණක් කියලා කියනවා. බණ සාර්ථකද? පින්නොතින බණක් අහලා ඇඬුවනම් බණ සාර්ථක වෙන්නේ කොහොමද? එදා පටාචාරාම අඬපු අයගේ ඒ දෑතට ආපු කඳුළු නැති කරන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. හිනාවල ඉන්න අය අඬවන්න කියන දෙයක් නෙමෙයි මේක. මේකෙදී අපේ හදවතේ තියෙන සංවේගයක් තියෙන සංවේගයක් නැති වෙන්නට ඕන. මේ ධහමෙන් විකසිත වෙලා මේ ආලෝකයේ ධර්මය තුලින් අපේ ජීවිත තුරට ලැබෙනකොට. එතකොට මෙන්න මෙතෙන්ට මේ උත්පාද නිරෝධය සහ අනුත්පාද නිරෝධය කියන කාරණ ගැන අපි හුඟක් සැලකිලිමත් වෙනවා. මේක ඉතාම සියුම් කාරණයක්. ඔබ මේ සඳහා දැඩි අවධානය යොමු කරන්නට ඕන. එතකොට අපට ඇහැට රූපයක් පේනකොට ඔබ බලන්න ඔබ ඇත්තටම ප්‍රඥාවෙන්ද ඉන්නේ ඔබ අවිද්‍යාවෙන්ද ඉන්නේ කියලා බලන්න. ඇහැට රූපයක් පේනකොට කනට ශබ්දයක් අහනකොට නාසයට ගඳ සුවඳක් දිවට රසයක් දැනෙනකොට ඒ දැනෙන දේ ඉස්සරහා පැත්ත බලාගෙන දෙන්නේ ඒක වෙනකොට තමන්ගේ හිත පැත්තෙන්ද තමන් බලන් ඉන්නේ කියලා බලන්න. සරල උදාහරණයක් කිව්වොත් කෑමක් කනකොට කෑම භාජනයේ රස කෑම දකිනකොට දිවට රස දැනෙනකොට ඔබ පිඟානේ දිහා තියෙන කෑමයි හොඳ කෑම කියලාද බලන්නේ? එහෙම තමයි බලන්නේ නේ. දැන් රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන ඒවා නෙවෙයි. දැන් රස දැනෙන්නේ මේ කටේ කෙලත් එක මිශ්‍ර වෙච්ච එක. අන්න ඒකේ ලස්සන පෙන්වන්න ඕන නම් පෙන්වනවා. දෙන්නුතින් මේ දෙයටවත් අපේ මෙතෙක් කලකට අපිට නුවණ තිබිලා තියෙද? මෙන්න මේ උපමාව පින්නතුනි හැම තැනදීම හිතන්න මේක. ඇහැට රූපයක් දකිනකොට ඉස්සරහා රූපය පේනකොටම බලන්න බත් පිඟාන කියලා. ඇහැට පේනකොටම ඒ පේන්නේ කලින් මීට කලින් තමන් ලැබපු අත්දැකීම කියලා දකින්න. දිවට රස දැනෙනකොට දැනෙන්නේ මීට සුළු මොහොතකට කලින් පිඟානේ තිබිච්ච කෑම. නමුත් දැන් පිඟානේ තියෙන කෑම නෙවෙයි රස දැනෙන්නේ. ඔබේ ඇහැට ඔබ රූපයක් දැකලා සතුටු වෙනවා නම් සතුටු වෙන්නේ චක්කු විඥානේ නෙවෙයි. ඇස රූපයේ චක්කු විඥානේ නිරුද්ධ වෙච්ච තැනක ඒ අරබය ඇතිවන සංඥා වේදනා දෙක මනෝ විඥාණයෙන් තේරුම් ගැනීම වශයෙන් මනෝ විඥාන ධාතුවෙන් තමයි මේ සතුටු වෙන්නේ. කනට ශබ්දයක් අහලා නාසයට ගඳ සුවඳක් විඳලා දිවට රසයක් විඳලා කයට පහසක් විඳලා අපි සැපක් හෝ දුකක් විඳින හැම අවස්ථාවකදීම අර පිඟානේ උපමාව මතක් කරගන්න. එතකොට මෙන්න මේක තමයි ඒකායන මාවත ලෙස ප්‍රඥා නැමැති ඉන්ද්‍රිය විකසිත කරගන්න අවස්ථාව. මෙන්න මෙතෙන්ද තමයි අපි සැබවීම ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මෙතෙන්ට. මොකද්ද? ඇහැට රූපයක් පේනකොටම අපි දැස්ස වෙන්නට ඕන. මේක තේරුම් ගන්නේ මේ ඇසවත් රූපේවත් නෙවෙයි. ඒ දෙකම මීට කලින් නිරුද්ධ වෙලා මේ තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන් කියලා. කනට ශබ්දයක් අහනකොට, දිවට රසයක් විඳිනකොට, කයට පහසක් දැනෙන හැම අවස්ථාවකදීම අපි දක්ෂුණොත්ින් මේක තේරුම් ගන්න අන්න ඒ තැනත්තා තමයි බුද්ධිමත් කෙනා කියලා කියන්නේ. ඒ තැනත්තා තමයි උඩුගම් බලා පිහිනනවා කියලා කියන්නේ. එතකොට අපි සසරට යනවද, සසරෙන් අනිත් පැත්තට යනවාද කියන බලන ප්‍රධාන සංදිස්ථානය මෙතන. ඇහැට රූපයක් දකිනකොට ඒ දකින අවස්ථාවේදී ඇහැට රූපයක් දකින වෙලාවට මේ ඕන දෙයක් මතක් වෙනවනේ අපට. ඒ මතක් වෙන හැම දෙයක්ම අපට මතක් වෙන රූපයකුත් එක්ක. රූපයක් නැතුව අපි යමක් මතක් කරගන්න කිසිම අවස්ථාවක් නැහැ වෙනතුනි. එහෙම අවස්ථාවක් තියෙනවා නම් ඒ යම්කිසි විදියක නුවණකින් ඉන්න අවස්ථාවක්. එක්ක සමතයක් වෙන්න පුළුවන්, නැත්නම් විදර්ශනාවක් වෙන්න පුළුවන්. අන්නේ සමත විදර්ශනා වලින් ඉන්න මොහොත හැර අනිත් හැම වෙලාවෙම අපි දුකෙන් ඉන්නේ. ඇයි ඒකට හේතුව? අපට හිතෙන්නේ මේ මොහොතේ දුකක් නැහැ කියලා. ඒ මොහොතේ ඔබ සතුටෙන් ඉන්න වෙන පුළුවන්. හැබැයි ඒ සතුට අල්ප ආස්වාදයි බහු ආදීනමයි. ඊටාම සුළු මොහොතකදී ඒ සතුට වෙනස් කරන්න බාහිරට පුළුවන්. ඒ නිසා ඇසට රූපයක් පේන අවස්ථාවේදී ඔබ බාහිරට නැඹුරු වෙලා නම් ඉන්නේ, ඒ ඉන්නේ කොහෙද? ඒ ඉන්නේ පටිච්චසමුප්පාද චක්‍රය තුල ඉන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානං, විඥානපත්‍ය නාම රූපං ආදී වශයෙන් ගිහිලා කොහෙන් දවසන් වෙන්නේ? ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව. ආයි මග කිසිම තැනක මග නැවතීමක් නැහැ. අවිද්‍යා සහගතව ඇස දල්වාගෙන යමක් දැස බැලුවොත්, ඇහුවොත්, ගඳ සුවඳ විඳුවොත්, රස දැනුනොත් ආයි මග ස්ටොප් සයින් නැහැ. ආයි ප්‍රපාතයට වැටිලම තමයි අවසන්නේ. ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. එතකොට මේක මුලින්ම තමයි යෝනිසෝ මනසිකාරයෙන්ම තමයි මුලටම ගිහිල්ලා තමයි මේක නිරෝධ කරගන්න ඕන. ඇහැට රූපේ පේනකොටම බලන්නේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියලා අතීත නිරුද්ධ වෙච්ච එක නෝනින් බලනවා. බලන ගමම්ම බාහිරින් නිදහස් වෙනවා. බාහිරින් නිදහස් වෙනත් එකම ඒක බලන අභ්‍යන්තර චිත්තචෛතසික ටික මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ කෙනේ අවස්ථාවත් ඒ වර්තමානියත් තත්ත තත්ත විපස්සතේ කියපු විදියට ඒ මොහොත මනෝවිඤ්ඤාණ දකින්නට ඕන. මෙන්න මේ දෙකම එක විට දකින්න දක්ෂනෝතින් තමයි අපට දුක නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. අනේක තමයි සැවැලෙසම අපි බුදුරජාණන් වහන්සේට සලකන ක්‍රමය. බුද්ධෝත්පාදයේ සමරණ අවස්ථාව, සම්බුද්ධත්වයේ සමරණ අවස්ථාව සැබවින්ම අපි බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම් සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වය අපි විමසනවා නම් ඒ විමසීම කියන්නේ මෙන්න මේ ස්ථානය. එතකොට මෙතන තමයි පටිච්චසමුප්පාදය තියෙන්නේ, මෙතන තමයි චතුරාර්ය සත්‍යය තියෙන්නේ, මෙතන තමයි ස්කන්ධ පංචකය තියෙන්නේ. චතුරාර්ය සත්‍යයත් ස්කන්ධ පංචකයත් ඒ වගේම පටිච්චසමුප්පාදයත් මේ තුනම එක තැනදී මුණ ගැහෙන්නට ඕන. එතකොට ඇසට රූපයක් දකින මුල් අවස්ථාව දුක් සත්‍ය. ඒක නොදැන එකට බාහිර ඇති දෙයක් හැටියට ගන්න එකත් දුක් සත්‍ය. ඒ බාහිර දෙයක් ඇතයි කියලා තමන්ගේ ස්කන්ධ පංචකයට ආසා කිරීම සමුදය සත්‍ය. ඒ ආසාව නැති කිරීම නිරෝධ සත්‍ය. ඒක නැති කරන මාර්ගය මාර්ග සත්‍ය. ස්කන්ධ පංචකය කියන්නේ හැම මොහොතෙම භාගතුන් වහන්සේ දේශනා කරනවා යමක් හට ගන්නවා නම් හට ගන්න තියෙන්නේ ස්කන්ධ පංචකය, නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන තියෙන්නේ ස්කන්ධ පංචකය කියලා. හට ගන්නවා නම් හටගන්නේ දුක, නිරෝධ වෙනවා නම් නිරෝධ වෙන තියෙන්නේ දුක කියලා. මේක පින්නතේ අතිශය ගැඹුරු විග්‍රහයක්. මේක සරල නැහැ. ඇති වෙනවා කියන්නේ මොකද්ද? ඔබ යම්කිසි දෙයක් ගැන කතා කරනවා නම් ඒ ඔබ කතා කරන්නේ පංචවංශකන්දේ අංග ටිකකට අරන්තමයි කතා කරන්නේ. දුව කියලා, පුතා කියලා, වාහනේ කියලා, රැකියාව, අහවල කෙනා හොඳ නැහැ, අහවල් පින්කම මොකක් කියලා අපි ගත්තත් ගන්නෙ මේ නිරෝධ වෙච්ච පංචවංශකන්දේ. නිරෝධ වෙනවා නම් ඒක නැහැ කියලා හිතනවා නම් ඒ කියන්නේ අර හටගත්තු එකේ නිරෝධියම තමයි සිද්ධවන්නේ. අපේ දුක නිදහස් වීම කියලා කියන්නේ ඒක නිකන් අහම්බෙන් නිරෝධ වෙන එකක් නෙවෙයි. ඒ නිරෝධය බුද්ධිමත් ලෙස උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සමෝබ සමෝසුගෝ කියපු විදියට ඒ හටගත්තු දේ නිරෝධිය නුවණින් දකිමින් නිරෝධ වෙන පුළුවන් නම් ස්පර්ශ නිරෝධයන්තයට සමීප වෙන පුළුවන් නම් මෙන්න මේක තමයි සැනසීම කියලා කියන්නේ. මේක තමයි දර්ශනය කියලා කියන්නේ. මෙන්න මේක තමයි මුලින්ම තියෙන්න ඕන කියලා කියන්නේ. සම්මාදිට්ඨි පුරේ ජවන් කියන්නේ මේකයි. සම්මාදිට්ඨි මුරින් මුලින්ම යන්න ඕන කියලා කියන්නේ මේකයි. ජානතෝ හම් බික්කවේ පස්සතෝ වාසමානං කයං වදාමේ නොඅජානතෝ නොඅපස්සතෝ කියලා කියන්නේත් මේකයි. දන්න කෙනාට දකින කෙනාට මම ආශ්‍රවයන්ගේ සේවීම දේශනා කරන්නයි කියලා කිව්වෙ මෙන්න මේකයි. එතකොට පින්වතුනි මේ ගමනාන්තය මුලින්ම සුතමේ ඥානයේ විදියට අසහා දැනගන්න ඕන. මෙහෙම අසහා දැනගත්තු කෙනාට තමයි මාර්ගයක් පැනවෙන්නේ. මෙහෙම අසහා දැනගත්ත විතරක් බෑ. මෙන්න මේ ගැන ශ්‍රද්ධාව විශ්වාසය ඇති කරගන්නට ඕන. එතකොට තමන්ගේ ජීවිතය කියන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතය කියන්නේ මෙන්න මේ නිරුද්ධ වෙච්ච ලෝකය චිත්ත චෛතසික වලින් ස්පර්ශ කරන අවස්ථාව. එතකොට සම්පූර්ණයෙන්ම රූපේ නිරුද්ධ වෙච්ච තැනක මේ චිත්ත චෛතසික වල ගනුදෙනුවක් මේ තියෙනවා. හැබැයි එකෙන් පිනුතුන මතක තියාගන්න රූපයක් නෑ කියලා කියන්නේ නෑ. සියල්ලක්ම හිතේ කියලා කියන්නේ නෑ. එහෙම කිව්වොත් ඒක විඥානවාදී පැත්තට යනවා. හරි පරිස්සම් වෙන්න ඕන. බුදුදහම විඥාන වාද පැත්තට යන්නේත් නැහැ. භෞතික වාද පැත්තට යන්නේත් නැහැ. මේ දෙකටම දෙකෙන්ම වෙන්ෙච්ච පරිසම්පාදයේ ඉදාපච්චතාවයේ ආර්ය ඥායක් තමයි බුදුදහම දේශනා කරන්නේ. රූපය සම්බන්ධ වෙන අවස්ථාවේදී මුල් අවස්ථාවේදී තියෙනවා. නමුත් ඒක තේරුම ගන්න අවස්ථාවේදී නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මෙතෙන්ට තමයි අපි විශ්වාසය තියනවා නම් තියනට ඕන. එතකොට මේකට කියනවා සද්ධාති තථාගතස්ස බෝධින් කියලා. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳ විශ්වාස කරනවා කියන්නේ මේකට. ඒතරක් නෙවෙයි. සද්ධා මූලිකා සම්බේපි කුසල ධම්මා කියනෙත් මෙන්න මෙතෙන්ද. ශ්‍රද්ධාව සීලොම කුසල දහම් වලට මූලික පදනමයි කියන්නේ මේක. එතකොට මෙන්න මේ ශ්‍රද්ධාව ඇති වෙච්ච ගමන්ම ඊළඟට ඇති වෙන පරිවර්තනය තමයි තමන්ට මාර්ගය පැනවෙනවා. මොකද්ද මාර්ගය? මේ දැනුම සාක්ෂාත් කරගන්න මේකේ achievement එකට යන්න තියෙන ප්‍රතිපදාව තමන්ට තමන් ඉදිරිපිට නිර්මාණය වෙන්නට ඕන. ඒක තමයි කෙටියෙන් කිව්ව සතිපට්ඨානය. විස්රාත්මකව කිව්වොතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ දර්ශනය තමන්ගේ ජීවිතයට කොච්චර ලැබිලා තියෙනවද? ඒ දර්ශනය ගැන තමන් කොච්චර අද වෙනකොට මේ මොහොත වෙන විට තමන් විශ්වාසනීයත්වයෙන් ඉන්නවාද කියලා තමන්ට තමන් ගැන බලාගන්න පුළුවන්. බලගන්නේ කොහමද? ඔබ දන් දෙන විදිහෙන්ද බලන්නේ? ඔබ සිල්වන්ත වෙන විදිහෙන්ද? ඔබ ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරන ආකාරයෙන්ද? ඒක බලන්නේ කොයිතරම් දුරට ආරස්තංගික මාර්ගයේ අංග ඔබේ ජීවිතය තුළ රැඳිලා තියෙද කියලා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචාදී මෙන්න මේ කාරණා ඔබ තබන පියවරක් පාසාම ඉදිරිපිට අර සත්පියුම් මත යන බෝසත් කුමරෙක් වගේ ඔබේ ජීවිතයේ තබන හැම පියවරක් තුළම මෙන්න මේ පියුම් මත විකසිත වෙන්නට ඕන. ආරසිංහ මාර්ගයේ නිතිපතා තමන්ගේ මතකයට එන්නට ඕන. තමන් කරන කරුණ සමගයකට බද්ධ වෙලා මේ යන්නට ඕන. දවසට කී වතාවක් මේ කාරණාව ඔබට මතක් වෙනවද? සතියට කී වතාවක් මතක් වෙනවද? මාසෙට අවුරුද්දකට මත් දවසක් මතක් වෙනවද? මෙන්න මේකේ අඩුවක් නම් ඒ කියන්නේ තමන්ගේ ශ්‍රද්ධාවේ අඩුවක්. ඒ ශ්‍රද්ධාවේ අඩුවක් කියලා කියන්නේ මොකද්ද? ධර්ම ශ්‍රවණි අඩුවක්මයි. ධර්ම ශ්‍රවණි අඩුව කියන්නේ කාටකින්? කල්යාණ මිත්‍රත්වයේ අඩුව. ඇතැම් විට කල්යාණ මිත්‍රත්වයේ ලැබුවත් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී අට්ටිකත්වා, මානසිකත්වා, ඔහිත සෝතෝ ධම්මං සුනාති කියපු විදියට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී හරි සීකල්පනාවෙන් ඒක අහලා නැහැ. තමන් කැමැතිම දේවල් ටික විතරක් අල්ලගෙන තමයි බණානේ සමහර අය. තමන් දැනට යම් කිසි දෙයක් දන්නව නම් ඒක සනාථ කරන කරුණු රෙෆරන්ස් ටික ගන්න තමයි බණාන්නේ. එහෙමනම් බණහන්න ඕනේ නැහැ වෙනතුනි. එහෙම හිතනව නම් තමන් දැම්මම නිවන් දැකලා ඉන්නේ. දැන් තමන්ගේ දර්ශනය තමන්ගේ මතවාදය සනාථ කරන නම් බණහන්නේ. ඒ කියන්නේ තමන් අර පිරිච්ච කලයක් වගේ. තමන්ට ලැබෙන දෙයක් නැහැ. තමන් නිතරම හිස්ස මේ දහම් පණිවිඩය ගන්න අපේක්ෂාවෙන් ඉන්නට ඕන. බොහෝ විට අපි බණ අහනකොට අපි දන්න ටික හොඳයි කියලා කියනවා. නොතේරිච්ච ටිකත් අපේ දර්ශනයට නොගැලපෙන ටිකත් හොඳ නැහැ කියලා කියනවා. ඒ බණවට අපි කැමති නැහැ. නමුත් එහෙම වෙන්න බෑ පිනතුනි. අපි අහන ධර්මයේ රාග ද්වේෂ මොහ දුරු කරන දහමක් නම් ඒක චතුරාර්ය සත්‍යයට ගැලපෙනවා නම් පටිසම්පාදයට ගැලපෙනවා නම් ස්කන්ධ පංචකයේ නිරෝධයට මඟ පෙන්වනවා නම් ඒ දහම අපි අකමැති කෙනෙක් කිව්වත් ඒ දහම අපේ දැනට තියෙන දර්ශනය නොගැලපුණත් අපට සිද්ධ වෙනවා ඒක පිළිගන්න. අන්න එතෙන්ද පින්නතුනි මෙන්න මේ ගුණාංග ටිකකට එක තැනකදී අපට මුණ ගැහෙන්නට ඕන. මොනවද? පටිසම්පාදය, චතුරාර්ය සත්‍ය, ස්කන්ධ පංචකය එක විට මේ කරුණ ටික විමසිලා යන්න ඕන, විසඳිලා යන්න ඕන සහ ඒක විසඳනවත් එක්කම ආරස්නගික මාර්ගය උජුකෝ නාම සෝමග්ගෝ අභිහා නාම සාදිසාටි විදියට මේ ඍජු මාවත මේ නිදහසේ නිවහල් නිර්භය මාවත අපේ ජීවිතයේ ඉදිරිපිට සජීවි වෙන්නට ඕන, ආලෝකවත් වෙන්නට ඕන. පින්නතුනි මෙන්න මේකෙන් කියන්නේ තමන් කුමක් කළත් තමන් රැකියාවක් කරන එක සම්මා ආජීවය, වචනයක් කතා කරන එක සම්මා වාචාව, කායිකව දෙයක් කරනවා නම් ඒක සම්මා කම්මන්තය, තමන් සංකල්පනාවක් හිතනවා නම් ඒක සම්මා සංකල්පනා, සම්මා සංකප්ප ඒක නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අනිසා සංකප්ප. දන්නේ නැදාසක් තියෙන්නේ. මෛත්‍රී සාගත සිතුවිල්ලක් තියෙන්නේ. කෙනෙකුට හිංසාවක් නොවේවා කියන ප්‍රාර්ථනාවක් තියෙන්නේ. තමන්ට සතුරෙකුටවත් අයහපතක් වෙනවා දකින්න තමන් කැමති නැහැ. තමන් ඉන්න දහමට නොගැලපෙනව නම් කෙනෙක් තමන් බැහැර කරාට කමක් නැහැ. හැබැයි එයාට ද්වේෂ කරන්න බෑ. එයාට හානියක් වේවා කියලා ප්‍රාර්ථනාවක් කරන්න බෑ. එහෙම නොවෙතින් අපි දහමින් බැහැර වෙන්නේ. එනිසා හිම මොහතක්වත් දහමින් බැහැර නොවන විදියට අපි උපරිම ලෙස සම්මා සංකල්පනාව තුළ අපේ දිවිමඟ පහන් කර ගන්නට ඕනේ. අපි හිත වඩනවා නම් සතිමත් කර ගන්නවා නම් ඒක සම්මා සතියක් වෙන්නට ඕන. හිත සමාධිමත් කරනවා නම් ඒක සම්මා සමාධියක් වෙන්නට ඕන. මෙන්න මේ මගේ ගියොත් තමයි සම්මා ඥාන සම්මා විමුක්තිය ඔස්සේ තමන්ගේ ජීවිතයේ දුක නිදහසන මාර්ගයට යන. එතකොට අපට මෙන්න මේ පණිවිඩය ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපට කොයිතරම් දුරට ශ්‍රද්ධාව තියෙනවාද කියලා බලන්නේ කොහොමද? මේ ශ්‍රද්ධාව සද්ධා ධනං සද්ධා බීජං කියපු විදියට මේක ධනයක් විදියට මේක බීජයක් විදියට මේක අංකුරයක් පැලයක් විදියට අපේ ජීවිතය තුළ රෝපණය වෙන්නට ඕන. එතකොට අපට ඇත්තටම ශ්‍රද්ධාව ලැබිලාද කියලා බලන්නේ කොහොමද? මෙන්න මේ දහම් පණිවිඩයට අපේ ජීවිතයේ දෛනික කාලයේදී කොයිතරම් වටිනාකමක් ලබා දීලා තියෙනවද? බලන්න ස්ථානයේ මේ දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව තියෙන මේ අවබෝධය ගැන විශ්වාසය අපට දවසට කොච්චර වේලාවක් හිතෙනවද? දවසට වැඩිපුර හිතන දේ තමයි තමන්ගේ දැනට තියෙන ධනය. දැනට තමන්ට තියෙන ධනය හොයාගන්නේ කොහොමද? දවසට බලන්න වැඩිපුර මතක් වෙන්නේ මොකද්ද? තමන්ගේ පුතාට දුවට මැණික කියලා කියනවනේනේ. අන්නේ මැණික ගැනද වැඩිපුර කතා කරන්නේ. සමහර දරුවෝ ඒ කාලේ මැණික කියන්නේ බැරුණ දැන් මොනුපුරු මිනි බිරියන්ට මැණික කිය කිය ඉතින් දැන් ඔන සලකනවා. දරුවා ලොකු වුණාට පස්සේ තමයි තේරුම් ගියේ දරුවන්ට සලකන ඕන විදිය. ඉතින් පහුවෙල මොනුපුරු මිනි බිරියන්ට සලකන ගන්නවා ඒකටත් එක්ක. පින්නතුනි තමන් බලන්න තමන්ගේ මැණික තමන්ගේ ධනිය මේ මොහොතේ මොකද්ද? ඔබේ දරුවද? මොනුපුරාද මිනි බිරියද? වාහනේද? නිවසද? උපාදියද? මේ කරුණු වලින් බලන්න ඔය සමහර පිනතුන් වැඩි පිටසක් අපි දන්නවා ධර්මයට නැඹුරු වෙච්ච අය. දැන් මේව කිව්වහම මේ ඔබ ගැනම නෙවෙයි කියන්නේ ඔබ දුක් වෙන්න එපා කියන දෙයක් ගන්න එපා. නමුත් මේ සාමාන්‍ය ලෝක ස්වභාවයම කියන්නේ. ඒක පුද්ගල දෝෂයක් නෙවෙයි. ඒක මනුෂ්‍ය ස්වභාවයම කියන්නේ. ඒක එක්කෙනෙකුට සම්බන්ධ කරලා කියන දෙයක් නෙවෙයි. පිනතුනි අපට සැබෑ ධනිය අපි බලාගන්නේ කොහොමද? අපට දවසට අපි වැඩිපුර කුමක් ගැනද සිහි කරන්න කැමති කියන කාරණේ. ඇත්තටම ධනිය කියන්නේ ඒක. අපි හිතනවා ඒ දේ සිහි කිරීම තමයි තමන්ගේ සතුට කියලා. තමන්ගේ තියෙන ලෙඩක් ගැන හිතලා බෙහෙතක් කරනවා නම් ඒත් එහෙම තමයි. තමන්ගේ ශරීරය නිරුපද්‍රිතව තබා ගන්න තමයි ශරීරයට තමයි මේ මොහොතේ ප්‍රමුඛත්වය දෙන්නේ. එතකොට මෙන්න මේවට දක්වන කැපවීම උනන්දුව පොඩ්ඩක්වත් අඩු කරන්න කියලා බුදුදහමේ කියලා නැහැ. වරදා තේරුම් ගන්න එපා. ඔබේ දරුවට, ඔබේ මුණුපුරාට, මිනිබිරියට, අධ්‍යාපනයට, රැකියාවට, ඔබේ ශරීරය ලස්සන තියාගැනීමට මේ කිසිම දෙයකට ඔබ මේ මොහොතේ කරන කැපවීම පොඩ්ඩක්වත් අඩු කරගන්න එපා. ඒව එහෙම තියාගන්න. ඒව එහෙමම තියාගන්න ගමන් ඔබ ඒ සියලටම වඩා ඉහළ තැනක මෙන්න මේ ශ්‍රද්ධාව මෙන්න මේ ධහම පිළිබඳ වූ කාරණය ඉහළම තැනක හරියට මැණිකක් වගේ ධනයක් වගේ සම්පතක් වගේ තියාගන්නට ඕන. අර පල්ලෙහා තියෙන දේවල් කොච්චර අපි ඒවට සැලකුවත් ඒ අය ඔබට නැවත සලකන්නේ නැහැ. ඒකට පුළුවන් කමක් නෑ ඔබ මහලු වෙනකොට, ලෙඩ වෙනකොට, ඔබ දිරාපත් වෙනකොට ඒ දුක් වලින් නිදහස් කරන්න අර කිසිම දෙයකට පුළුවන් කමක් නැති බව ඔබ අවංකව තේරුම් ගන්නට ඕන. තේරුම් අරගෙන අර දරුවන්ට, ඥාතීන්ට ඒ සියල්ලටම සලකන ගමන් ඔබ ඔබටම කියලා විමුක්තියක් ඔබ සලසා ගන්නට ඕන. මේක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. ඇතැම් විට තමන්ගේ දරුවගෙන්ම තමන්ට ලොකු හානියක් වෙන්න පුළුවන්. සමහර විට කර්මානුරූපව ඒ දෙමෝපියන්ගෙන් යම් යම් විදිහේ කර්ම ගණදෙනුව විසඳ ගන්න තමන්ගේම දරුවන් අලිව දෙන අවස්ථා තියෙනවා. සමහරට දරුවෝ වෙන්න පුළුවන්, සමහරට අම්මා තාත්තා වෙන්නත් පුළුවන්. ඒ දෙමෙත්තම වෙනවා. බිම්සාර රජතුමා ඒ තමන්ට ඉපදෙන හිටිය පුතා ඉපදෙන කලින්ම දැනගත්තා මෙයා පිතෘඝාතක කෙනෙක් කියලා. රජතුමාට තේමුණා ඒ දරුවා මව් කුසින්දම විනාශ කරන්න. රජතුමා ඒක කළේ නැහැ. රජකෙනෙක් හැටියට උරු කරන්න තිබු ඉපදෙච්ච දවසේ මෑත ප්‍රදේශයකට ගිහිලා දාන්න. රජතුමා ඒක කරෙත් නැහැ. රජතුමා කරේ අනිත් පැත්තෙන් ධර්මයෙන් සන්නද්ධ වුණා. මේකට මොහොන දෙන්න. ඇයි ඒකට හේතුව? මේක එක තැනකදී මෙතෙන්දි මගේ හැරියත් සමහර කර්ම තියෙනවා. මේක මග හරින බෑ කියන තැනදී. ඒකට මොහොන දෙන්න වෙනවා. අන්න ඒ නිසා කරන්නේ ඒකට මොහොන දෙන්න පුළුවන් ඇදියට තමා ධර්මයෙන් ඉහළම තැනක තමන් තමන්ගේ මානසිකත්වය පවත්වා ගන්නවා. අන්න ඒ මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කළේ. ඉතින් පින්තුනි අප මේ සඳහන් කළේ අපට මේ ධර්මයේ ලැබෙනකොට මෙන්න මෙතෙන්ට ශ්‍රද්ධාව ඉහළම තැනක මේක අපි ආරක්ෂා කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේට සැබවින්ම අපි ගරු කරනවා කියලා කියන්නේ හුදෙක් වෙසක් පහන් කූඩු පත්තු කළා, භක්ති ගීත කියලා hina වෙලා කැම ටිකක් කාලා යන එක විතරක් නෙවෙයි පින්නතුනි. ඇත්තටම බුදුහාඳුරන ගරු කරනවා කියලා කියන්නේ බුදුහාඳුර අපෙන් අපේක්ෂා කළේ මෙන්න මේ කාරණේ. උන්වහන්සේ සසර අනාදිමත් කාලයක් සෝසාගරයේ ජල දෙකම් රුධිරං අදාසී භූමින් පරාජය පරං සමදාසි දානම් මේ රූපමාන මදිකංජ සමවල සීසං කේතාරකාදික තරං නයනං අදාසි. සාගරේ ජලයට වඩා උන්වහන්සේ සම්බුද්ධත්වයට සඳහා තමන් වහන්සේගේ ශරීරය ලේ දන් දීලා තියෙනවා. භූමින් පරාජීය පරං සමදාසි දානං මේ මහ පොළවේ පස්වරට වඩා සිය සිරුවේහි මස් දන් දීලා තියෙනවා. මේ රූපමාන මදිකංච සමෝලි සීසං මහා මේරු පර්වතයට වඩා වැඩිපුර ගොඩ ගන්න පුළුවන් මට්ටමට නිකං හිස් නෙවෙයි ඔටුනු පළං හිස්. රජ කෙනෙක් පස්සෙන් හිටිය අවස්ථාවේදී ඔටුනු දන් දී ඔටුනු සහිතව හිස් දන් දීලා තියෙනවා. කේතාරකාදික තරං නයනං අදාසි. කේ කියන්නේ අහසට. අහසේ තාරකාවට වඩා තමන්ගේම නෙද්දෙක තමන්ගේම දෑතින් උපුටා දන් දීලා තියෙනවා. ඒ කුමක් සඳහාද කළේ? ඒ කලේ අපට මේ දුකෙන් නිදහස් වෙන මාර්ගයක් පෙන්වලා දෙන්න. උන්වහන්සේට නිවන් දකින්න ඕන නම් මෙච්චර කැපීමක් කරන්න ඕනේ නැහැ. එදා සුමේද තාපසයාගේ සෙවණෙහිදී රහත් වෙන තිබුණා. එහෙම රහත් වෙන තිමිච්ච අවස්ථාව මගහැරලා තමයි නැවත මේ සසර කතරට බැසලා මේ සංසාරයෙන් සාගරයේ පිහිනා ගිහිල්ලා අපවන පරිත්‍යාගයකින් මේ සාගර පතුලේ තියෙන මුතුමැණික් වගේ මේ සම්බුද්ධ ශාසනයට සත්‍තිස් බෝරිස් පාරසික ධර්ම නැමැති මැණික් මාණික රත්නයන් අනාවරණය කරලා මේ ලෝකයේ තුලින් ගොඩට අරන් ඇවිල්ලා උන්වහන්සේ තෙන් ආලෝකය ලබාගෙන අපේ ජීවිතත් පහන් කරන්නට මේ ධර්ම කාරණා අපට දේශනා කළේ. ඒ නිසා පින්වතුනි අප මේ සමරන්නේ මේ වගේ කැපවීමක් කරපු ශාස්ත්‍රවරයෙක් කියන කම අමතක කරන්න එපා. අපි බුදුහාමර වෙනුවෙන් ගීතයක් කිව්වත් මෙන්න මේ දේ හිතේ තියාගෙන ගීතේ කියන්න. ඒ තෙමගුල සමරන දවසේ අපි දන්සලා දුන්නත් කෑම ටික ගන්න අවස්ථාවේදී මේක හිතෙමින් මේක කරන්න. ඒ හැම දෙයක්ම විරාගයේ පැත්තට යොමු වෙන විදියට, තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු වෙන විදියට, තමන්ගේ මාන්නය අඩු වෙන විදියට, තමන්ගේ දුරුකුණ අඩු වෙන විදියට සහ විශේෂයෙන් තමන්ගේ ප්‍රඥාව විකසිත වෙන ආකාරයට ඒ සියල්ලක්ම කරන්න තමන් දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේගේ කාලයේ වංගීස කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ වංගීස හාමුදුරු කාව්‍ය බන්දකේ අද විදියට කියනවා ගීත රචකේ. උන්වහන්සේ පාලි භාෂාවෙන් කිසියම් විදියක පද්‍ය බන්ධනයක් කළා, මිහිරි තාලෙන් ගායනා කළා තියෙනවා බුදුහාමුදුරන් ළඟදීම. හැබැයි ඒ කලේ නිකන් නෙවෙයි, මේ ධම්මගේ යන ගමන් ශ්‍රද්ධාවේ පිහිටලා මේ ආර්ෂිංග මාර්ගය තුල යන ගමන් තමයි ඒ දේ ලෝක වෙනුවෙන් සිදු කළේ. මේ වංගීස කියන හරි සුවිශේෂ කෙනෙක්. ඔහු ගිහි කාලේ උඩ සුවිශේෂ හැකියාවක් තිබුණා. ඒ තමයි ඔහුට ඔහු ඉගෙනගත් විශේෂ සංස්කෘතියක් තිබුණා. මිය ගිහපු කෙනෙක් ගිහිස් කඹලක් ගෙනත් දුනොත් ඌයි හිස් කඹලට තට්ටු කළ මන්ත්‍රයක් කියලා ඒ කෙනා මිය ගිහපු දැන ඔහුට කියන්න පුළුවන්. ඉතාම නිවැරදිව කියන්න පුළුවන්. මොහු ගමෙන් ගම මේ ශාස්ත්‍රය ඉදිරිපත් කරමින් ගියා. ඔහු ගැන කියාවක් ඉදිරිය නෙමෙයි කලේ, තමන්ගේ සතුරට කේක් කලේ. ඔහම එනකොට බුදුරජාණන් වහන්සේ හිටිය ප්‍රදේශයක් මොහු එන බව ආරංචි වුණා. බුදුහාමර කලින්ම හිස් කබල් කීපයක් ගෙනත් තියන කියලා කිව්වා. මොහු බුදුහාරහම වෙන්නත් ආවා. ඇවිල්ලා බුදුහාඳුර මේ හිස් කඹල වලින් එකේ හිස් කඹලක් දීලා කියවනවා, වංගීස ඔබ කියන්න බලන්න මේක නෑ දැන් කොහෙද ඉපදිලා ඉන්නේ කියලා. කිව්වා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙයා දැන් අපාය අහවල ස්ථාන ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා හරි වංගීස ඔබගේ ශාස්ත්‍රය හරි. ඔය ස්ථානේ තමයි දැන් ඉන්නේ. ඊට පස්සේ ඊළඟ හිස් කඹල දීලා කිව්වා, වංගීස කියන්න බලන්න මෙයා දැන් කොහෙද ඉන්නේ කියලා. ඔහුගේ මන්ත්‍රය ක්‍රියාත්මක වුණා. හරි. ස්වාමීන් මේ තැනත් දැන් මිනිස් ලෝකේ ඉන්නේ. නැවත මිනිස් ලෝකේ නාපු කෙනෙක් නේ. හරි, වංගීස ඔබගේ ශාස්ත්‍රය හරි. ඊළඟට තුන්වෙනි සබලක් දුන්නා. ස්වාමීන් මේ තැනත් දිව්‍ය ලෝකෙ ඉහළ ඉන්නේ. දෙවියෙක් කියලා දැන් ඉන්නේ. වංගීස ඔබ හරි. ඔබේ ශාස්ත්‍රය හරි. දිව්‍ය ලෝකෙ තමයි දැන් ඒක නැහැ ඉන්නේ. හතරවෙනි සබල දුන්නා. අතට දුන්නා තට්ටු කළා මන්ත්‍රය කිව්වා. ඒකට නම් වැඩ කරන්නේ නැහැ. ඔහු බැලුවා, ඔහුගේ ඇඟේ ධාරිය දාන ගත්තා, ඇඟ ලොමු දහ ගත්තා. ඔහුගේ ජීවිතේ කිසිම දවසක ඔහුගේ ශාස්ත්‍රය හොට උපකර ගන්න බැරි වුණේ නැහැ ජීවිතේ. ඔය සඳහන් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ ළඟදී ආද මට මගේ ශාස්ත්‍රෝප කරගන්න බැරි වුණා කියලා. භාගතුන් වහන්සේ කියනවා ස්වාමීනි මට මේක නාමිය ගිහිලි ඉපදෙච්ච තැන කියන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා වාංගේ සොබට කොහොමද දැනගන්න බෑ. ඊට පස්සේ මොකද සඳහන් කරනවා ස්වාමීනි එහෙනම් මට ඒක දැනගන්න ක්‍රමය සඳහන් කරන්න. ඒකට විශේෂ මන්ත්‍රයක් තියෙනවා ඒක මට උගන්වන්න කියලා කියනවා. වංගේසයක නිකම් ගණන් පුළුවන් කමක් නැහැ. ඒක ඔබ මේ ධර්මයේ ඉගෙන ගන්න ඕන ඔබ ඒක ඉගෙන ගන්න කියලා උට දහමග කියලා දුන්නා. ඔහු ඊට පස්සේ තේරුම් ගත්තා මේ සසර ගමන නිමාටපත් කරපු කෙනෙක් හිස් කබලක් කියන එක. ඔහුත් ඒ ගමන නිමාටපත් කළා. විතරක් නෙවෙයි පින්නතුනි බලන්න තියෙන වැදගත්කම මේ තැනැත්තා ඊට පස්සේ කවදාවත් නැවත හිස් කබලක් අතර ගන්න ගියේ නැහැ. අද නම් ඇතැමිට පැවිදි වුණත් මේක දිගටම කරගෙන තිබ්බ නේද? මිනිස්සු පොලිමේවි හවල හඳුරන්න පුළුවන් හිස් කබල අරගෙන පොලිමේනේ පන්සලට එන්නේ ඕකටමයි සමලට. නමුත් වංගීස කිසි දාකයි නැවත අර හිස් කබල පැත්තට හැරෙන එක නෙවෙයි කලේ. කලේ මොකද්ද? කලේ අර හතරවෙනි පුද්ගලයාගේ මාර්ගයට එන්න පුළුවන් විදියට ලෝකෙට ධර්ම දේශනා කරපු එක. ලෝකෙට දුක නිදහස් වෙන මාර්ගය දේශනා කිරීමයි වංගීස හඳුරු සිට කලේ. වංගීස සංගතිය කියලා සංගතනිකාය වෙනම කොටසක් තියෙනවා. ඉතින් මෙවැනි ශාස්ත්‍රූවරයෙක්ගේ ශාසනයක මෙවැනි ශ්‍රාවකයන්ගේ සෝභමාන වෙච්ච ශාසනයක තමයි අද අපි මේ වෙසක් දිනේ සමරන්නේ. ඒ බුද්ධත්වය, ඒ බුදු උපත, ඒ සම්බුද්ධ පරිණාමය සමරන්නේ මෙවැනි දහමක් ලෝකෙට අනාවරණය කරපු ශාසනයක් තුළ. ඒ නිසා භාගතුන් වහන්සේ නිතරම අගය කළේ උන්වහන්සේ ලබාගත් අවමිය ප්‍රඥා ආලෝකයේ ලෝකෙට දීලා ඒ ආලෝකයෙන් මිනිසුන්ගේ සංඛාරගත දුක දුරු කරලන්නටයි බුදුරජාණන් වහන්සේ නිතරම ධර්ම දේශනා කළේ. අන්නෙහිදී අපි සඳහන් කළා මේ කාරණා කිහිපෙම එකම තැනදී මුණ ගැහෙන්න ඕන කියන කාරණය. පටිච්චසමුප්පාදයත් ආරච්චනික මාර්ගයත් චතුරාර්ය සත්‍යයත් එකම තැනදී මුණ ගැහෙන්න ඕන සාය ගැන ශ්‍රද්ධාව විශ්වාසනීයත්වය තියෙනවා කියන කාරණය. සහ ඒක නිසිසේ ලැබුණා නම් අපට ඊළඟට මේ මාර්ගය ආරසණික මාර්ගය ජීවිතයේ ඉතාම ලස්සන නිදහස් නිවහල් මාවතක් තමයි ලැබෙනවා. ඒ තමයි තමන් කරන හැම දෙයක්ම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම ආදී මෙන්න මේ කරුණුත් එක තමයි තමන්ගේ සම්පූර්ණ දිවි මඟ ක්‍රියාත්මක වන්නේ. ඒ තරක් නේ තමන්ගේ හුස්ම රැල්ලට ලෝකේ තියෙන ඉහළම දර්ශන එකතු කරනවා. භාවනා කමඨහන 40ක් තියෙනවා. ඒ 40න් ඉහළම භාවනා කමඨහන විදිහට සලකන්නේ මොකද්ද? ආනාපානසති භාවනාව. පින්නතුනි අපට මේ ලෝකේ ජීවිතය ලැබෙනකොට අපේ අම්මා සතුරුනි අප හුස්ම ගන්නව දැකලා මුල් අවස්ථාවේදී අපි හඬනව දැකලා තමයි අම්මා සතුරුනි. එදා විතරයි අම්මා කැමති අපි අඬනව දකින්නට. ආ ජීවිතේ කිසි දවසක අම්මා කැමති නෑ අපි අඬනව දකින්න. හැබැයි මුල් දවස් අඬනව පරක් වුණා නම් අම්මා දුක් වෙනවා. දරුවට මොකක් හරි අනතුරක් හද්ද දන්නේ නැහැ කියලා. එදායි අපේ කඳුළු දකින්න අම්මා සතුරුණා. හැබැයි ජීවිතයේ අය කවදාකවත් අපි දුක් වෙනව දකින්න අපේ අම්මා තාත්තා කැමති නැහැ. ඊළඟට අපි දුක් වෙනව දකින්න කැමති කවුරුන්ද? අපිත් ඒ කමන අප කට්ටිය. අපේ දුක් වෙනකොට ඒ කට්ටිය සන්තෝෂ වෙනවා. අන්න එහෙනම් පින්නතුනි අපි අපේ සතුරන් සතුරු කරන්න කැමතිද ඔබ? අපි අඬනකොට අපේ අම්මා තාත්තා සතුට වෙන්නේ නැහැ පිනතුණි. එයා මිය ගියත් එයා මිය යන දවසේ දිවස් අපි දුක් වෙනව දකින්නට එයා ඇත්තටම කැමති නැහැ. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන්ම ඒ අපේ කලන මිතුරන් සතුට කරන්න කැමති නම් ඒ සතුට කරන්න අපි කර යුතු ප්‍රධානතම දේ තමයි මේ තෙරුවන් තුළින් අපි මේ සද්ධර්මය ලබා ගන්නට ඕන. ඒ සද්ධර්මයේ ලැබෙනකොට මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන එක ඉතාම පැහැදිලිව තේරුම් ගන්නට ඕන. ඇසර දෙකක රූපය නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් හිතේ ගස්වතින් ගන්නවත් එක්කම අවිද්‍යා පත්‍ය සංඛාරා අපි සංස්කාර සිද කරනවා. සංඛාර පත්‍ය විඥානං ඒ සංස්කාරට අනුරූපෝ චක්කු විඥාන ආදී පහළ වෙනවා. විඥාන පත්‍ය නාම රූපං ඒ විඥාණයට අනුරූපව භෞතික ස්වභාවය සහ චෛතසික නිර්මාණය වෙනවා. නාම රූප පත්‍ය සලායතනං ඊට අනුරූප ආයතන ටික සකස් වෙනවා. සලායතන පත්‍ය පස්සෝ ඊට අනුරූප වූ ස්පර්ශය වේදනාව තණ්හා උපාදාන භව ආදී මේ කාරණා නිර්මාණය වෙනවා. එතකොට ඒ අවිද්‍යාව ඇති වෙන තැනදීම අපි තේරුම් අරගෙන නිරුද්ධ කරන්න දක්ෂනෝතින් ටිකක් දුර අපේ අවිද්‍යාවෙන් යන්න පුළුවන්. නමුත් දිගටම යන නොදී අපට ටික වෙලාවකින් හරි අපට අනිත් පැත්තට හරව ගන්න පුළුවන් වුණොත් එතෙන් පටන් අවිද්‍යා ආයත්තේ වාසය සිවිරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධය කියලා මෙන්න මේ පටිසෝතගාමි විදියට උඩුගම් බලාපියනවා. සාමාන්‍ය ලෝකයා යන්නේ මෙන්න මේ ගංගාවක් පහළට ගලාගෙන යනවා වගේ ඒ ගංගාව දිගේ පල්ලෙහාට යනවා. ගංගාවක පහළට යන්න අමුතු උත්සාහයක් දරන්න ඕනේ. නිකන් ඉන්නකොටම පල්ලෙහාට යනවා. ඒක තමයි ලෝකේ යන විදිය. නමුත් බුදුරජාණන් වහන්සේ, බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී අපි සඳහන් කරනවා පාත්‍රයේ උඩුගම් බලා ගියා කියලා. එයින් සංකේතවත් කරන්නේ අර සාමාන්‍ය විදියට යන ලෝකයාගේ ගමන් මඟ සපුරාම අනිත් පැත්තට හරවලා මේ ප්‍රඥාවෙන් ජීවිතය තුළට ලබා දීපු ආලෝකයෙන් මේ සංසාර චක්‍රය ඉක්මන විදියට මේ ධර්ම චක්‍රය බුදුරජාණන් වහන්සේ අපට දායාද කළා. ඒ නිසා මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන ඉතාම පැහැදිලි අවබෝධයක් අපට තියෙනට ඕන. ඒකට කියන සුතමේ ඥානය කියලා. ඒ සුතමේ ඥානය හැකිතාක දුරට ඒක විවේකී වෙන්න වෙලාවෙදී සිහි කරන්න ඕන. කෑමක් කනකොට, ශබ්දයක් ඇහෙනකොට, කෙනෙක්ගේ ෆෝන් එක රින්ස් යනකොට, කවුරු හරි බනිනකොට, රස කෑමක් ලැබෙනකොට, විතරක් නෙවෙයි කෑමට ලුණු වැඩි වෙනකොට හැම තැනදීම මෙන්න මේකට දාලා බලන්න. එකක් තමයි ඉහළම විදියට ඔබ සුබක කෙනෙක් නම් ඔබ gifted කෙනෙක් නම් ඔබ කැමති නේ හුඟක් බුද්ධිමත් කියලා කියනනේ. ඔව් ඔබ බොහොම බුද්ධිමත් smart gift decent කෙනෙක් කියලා ඔබ කියන කැමති නම් මෙන්න අවස්ථාව ඔබට එක පෙන්නන. මොකද්ද? ඔබට පුළුවන් විපස්සනා පූර්වංගම සමතේට යන්න. සාමාන්‍ය කෙනා යන්නේ සීල සමාධි ප්‍රඥා කියලා අනුපූර ප්‍රතිපදාම යන්නේ. නමුත් සුපිරිම දක්ෂයන්ට බුදුහමෝ දේශනා කළේ දිට්ඨේ දිට්ඨමත්නම් භවිස්සති, සුතේ සුතමත්නම් භවිස්සති, මුතේ මුතමත්නම්, විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් කියලා. ඇහැට රූපයක් දකිනකොට ඒකෙහි නිරෝධය දකිනක. කනට ශබ්දයක් අහනකොටම ඒක තේරුම් ගන්න වෙලාවෙදී නිරෝධ වෙලා කියලා දකිනක. උදාහරණයක් කියනවා නම් ඈත ආකාශයේ තාරකාවක් පේනකොට ඇතැම් විට ඒ තාරකාවෙන් ආලෝකය ඇවිල්ලා අවුරුදු 100 ගණන් ගිහිලා වෙන පුළුවන් ඔබේ ඇහැට පතිත වෙන්නේ. ඒ ඇහැට පතිතන අවස්ථාවේදී ඒ තාරකාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන පුළුවන්. අන්න ඒ වගේම තමයි අපේ මේ ඇහැට දකින්න රූපය මේ වෙලාවේදී ඒ තමන් හඳුනා ගන්න රූපින පාදක වෙච්ච ටික නිරුද්ධ වෙලා තියෙනවා. දැන් අපි වාහනයක යනකොට නිතරම වාහනේ ඉදිරියට බලාගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. මේක හැමදාම කියන උදාහරණේ මේක. එතකොට අපි කවදාවත් අපේ වාහනේ රෝද දිහා බලාගෙන ඩ්‍රයිව් කරන්නේ නැහැ. අපි ඉන්නේ රෝද හතර උඩ. නමුත් බලන්නේ ඉස්සරහ පැත්ත බලන්නේ. එතකොට ඉස්සරහා බලාගෙන තමයි අපි ප්‍රියපදවන්නේ. අන්නේ වගේ තමයි අපි නිතරම ඉන්නේ. ඉන්නේ කියන්නේ යමක් තේරුම් ගන්න අවස්ථාව. තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ ඇත්තටම චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ අවස්ථාව නෙවෙයි. තේරුම් ගන්න අවස්ථාව කියන්නේ මනෝ විඤ්ඤාණ අවස්ථාව. තේරුම් ගන්න මනෝවිඤ්ඤාණ අවස්ථාව කියලා කියන්නේ අර රූපය, ඇස, කන, නාසය, දිව, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක තමයි අපි මේ දේවල් මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්නේ. මෙන්න මේක පින්නතුනේ පුළුවන් තරම් වාර ගණක් හිතන්න. මේක හිතීම තමන්ගේ ජීවිතේ විනෝදාංශය හොබි එක කරගන්න. එතන හැබැයි පොඩ්ඩක් අර SMS සංකල්පය නම් ප්‍රැක්ටිස් කරන්න වෙනවා. slowly, mindfully, silently. ඔක තමයි බුද්ධිස් SMS එක. slowly, mindfully, silently. වැඩිපුර කෑ ගහ ගහ කලබලෙට හිටියොත් නම් මේක සිහි කරන්න වෙලාවක් නැහැ. මේක සිහි කරන්න පුළුවන්කම තියෙන්නේ පොඩ්ඩක් කලබල ගතිය අඩු කරගන්නට ඕන. දුවන ගතිය අඩු කරගන්නට ඕන, නිහඬ වෙන්නට ඕන. කතාව ටිකක් අඩු කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ මාර්ගය අපට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ධම්මගේ යනකොට තියෙන වාසිය තමයි වෙනතුනේ. මේ ලෝකේ අපි යමක් කරලා සතුටක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කරන දේවල් වලින් ඉක්මනටම සතුට ලැබෙන්නේ මෙන්න මේ දේ කළා. මේකට තමයි සම්දිට්ඨික අකාලික කියලා කියන්නේ. විසිබර රිසල්ට්ස් ඉමීඩියට්ලි ඇෆෙක්ටිව් කියන්නේ මේක. සම්දිට්ඨික අකාලික. ලෝකේ තියෙන අනිත් හැම දෙයක්ම කාලිකයි. ඒව ප්‍රයෝජන ගන්න ප්‍රතිඵල එන හුඟා කාලයක් බලාගෙන ඉන්න වෙනවා. අපි විශ්වවිද්‍යාලේ යන්න අවුරුදු 20ක් විතර බලන් හිටියා. උපාධිය අරන් එළියට එන්න ජීවිත කාලය අවුරුදු 25ක් 30ක් බලාගෙන හිටියා. දරුවෙක් කොලෙජ් එකක් යන්න කොලෙජ් යවන්න අවුරුදු 14ක් 15ක් බලන් ඉන්න ඕන. 18ක් විතර. දරුවා ග්‍රැජුවේට් වෙලා එන්න අවුරුදු 20ක් විතර දරුවගේ පිටපස්සෙන් ඉඳගෙන උඩ ඔබට ඉන්න සිද්ධ වුණා. නමුත් මේ දහම ආරම්භ කරන්න පටන් ගත්ත මොහොතේ ඉඳලාම පින්නතුනේ අපට ඒ ප්‍රතිඵල තියෙනවා. තියෙන විතරක් නෙවෙයි අපේ ජීවිත බාහිර මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. වෙනද අපි සතුට බලාපොරොත්තුනේ බාහිරින්. අපි ලස්සන කියයි, අපි වෙන කැමරසයි කියලා කියයි, අපි හොඳයි කියලා කියයි, අපට මැසේජ් එකක් එවයි, කෝල් එකක් දෙයි. ඕවා කිය කිය අපි බලන් හිටියනේ නේ. අපි කොච්චර දුප්පත්ද පිනුතුනි බලන්නනේ. අපි හැරෙට සිංහන්න වගේ. අනේ මට කෝල් එකක් දෙන්න, අනේ මට මැසේජ් එකක් එවන්න, මාත් එක්ක හිනා වෙන්න, මගේ ගවම ලස්සනයි කියලා කියන්න. මම කියවනේ. බලන්න පිනුතුනි කොච්චර අපි උත්සාහ කළාද බාහිරින් සන්තෝෂය ගන්නනේ. එහෙම ගිහිපු අපි අපටම කියලා මේ ධම්මගේ ඉන්නකොට සතුට අපි හදා ගන්නවා. අපට සතුට තියෙන්නේ මේ ධම්ම කරුණ මෙනෙහි කිරීම. අපට සතුට තියෙන්නේ සමත විදර්ශනා දෙකට කාලය වැඩි කර ගැනීම. අපට සතුට තියෙන්නේ සතිපට්ඨාන තුල වාසය කිරීම. අර බාහිර දේවල් නෝ තවට දේවල් ලැබෙනවා. කවුරු හරි හොඳයි කිව්වොත් තා බොහොම ස්තුතියි බොහොම පිං කියලා අපි කියනවා. මැසේජ් එකක් එවුවත් යාට බොහොම පිං කියලා යවනවා. නමුත් අපේ අවසාන පරමාර්ථයක නෙවෙයි අපි ඊට වඩා ඉහළ තැනක අපේ ආධ්‍යාත්මික තලය අපි රඳවගෙන ඉන්නේ. එතකොට මෙන්න මේ මට්ටමට අපිව රැගෙන යම තමයි බුදුදහමෙන් අපේක්ෂා කරන්නේ. බුදුහාඳුරු බලාපොරොත්තු වුණේ මෙන්න මේ ඔස්සේ අපේ ජීවිතයේ ආධ්‍යාත්මික වටිනාකම ඉහළම තලයකට ගන්නට. ඒකින් සිද්ධ වන්නේ අපටම අපි ගැන වටිනාකමක් වැඩි වෙනවා. බොහෝ විට අපි බාහිරින් වටිනාකම ගන්න ගියොතින් ඒ බාහිර බොහෝ දෙනෙක් ඇත්තටම අපි ගැන කියනව නෙවෙයි ඒක. ඒ බාහිර කෙනාටත් වඩා තමන් ගැන තමනුයි දන්නේ. තමන්ගේ තියෙන හොඳ ගතිගුණ ගැන තමන්නේ දන්නේ. තමන් කොච්චර අමතර තාත්‍ර සැලකුවද? කොයිතරම් තෙරුවන් සරණ ගිහිලා කටයුතු කළාද? දන් දුන්නද? ඒ කාරණා තමන්නේ දන්නේ අනිත්ටත් වඩානේ. ඉතින් තමන්ටම තමන් ගැන හිතලා ස්තුති කරන්න පුළුවන්. අනේ මම මේ වගේ හොඳ පින්කම් කළා, මං අම්මට හොඳට සැලකුවා. තමන්ම කොලේක ලියන්න. හස්ටිට් එක පුළුවන් නම් හැමදාම ලියන්න, රාත්‍රියේ ලියන්න, උදේට ලියන්න. ජීවිතේ කරපු ඒවා ලියන්න. කොච්චර සන්තෝෂයක්ද ඒක? මේක තමයි චාගානුපස්සනා කියන්නේ. මේක තමයි සීලානුපස්සනා කියන්නේ. මේක තමයි දේවතානුපස්සනා කියලා කියන්නේ. බුද්ධානුපස්සනා නැත්නම් බුද්ධානුස්සති මේ වගේ මේව භාවනා කරාම යන දේවල් පිනතුයි. ඒ නිසා අන්නේ ජීවිතයේදී අපට මේ ධහම ලැබෙනකොට අප සඳහන් කළා එකාතකින් තමන්ට මේ ආරස්තිංගික මාර්ගය තමන්ගේ ජීවිතය තුළ ස්ථාවර බැස ගන්නවා කියලා. ඒ වගේම ඒ ධහම් මගේ ඉදිරියට යන්න යන්න මොකද වෙන්නේ? තමන්ට මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව තමන්ටම ප්‍රකට වෙනවා. තමන්ට වඩා වඩාත් මේ ගමන මගේ ඉදිරියට යන්නට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, ලෝකේ බොහෝ දෙනාට මේ ධහම කුමන හෝ ක්‍රමයකින් සමාජගත කරන්න, ලෝකෙට දායාද කරන්න, තමාට කරන්න පුළුවන් උපරිම දායකත්වය කරනවා. තමන්ගේ ඥාතීන් ඉන්නවා නම් ඒ ඥාතීන්ට හොඳම දේ විදියට ධර්මය දෙනවා. ඔබ ඇත්තටම ධර්මය ප්‍රයෝජනට ගන්නවාද කියන එක තීරණය වන්නේ ඔබට තියෙන ශ්‍රද්ධාව මත. ඔබ කොයිතරම් දුරට ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවාද කියන එක තීරණය වන්නේ ඔබ දැනට එකෙන් කොච්චර සතුටු වෙනවාද කියන කාරණය. ඔබ කොයිතරම් දුරට ධර්මයෙන් සතුටු වෙනවාද කියලා කොහොමද බලන්නේ? ඔබේ ළඟම ඥාතීන්ට ඔබ කොහොමද ධර්මය දෙන්නේ කියන එක බලන්න. ඔබට හොඳ කෑමක් හම්බුනොතින්, හොඳ ඇඳුමක් හරි මොන හරි දෙයක් හම්බුනොතින්, හොඳ මාලයක් හරි වළල්ලක් හරි දෙයක් හම්බුනොතින්, ඔරලෝසුවක් හම්බුනොතින් කාටද දෙන්නේ ඔබ? ඔබ වැඩිපුරම කැමති කෙනාටනේ දෙන්නේ නේ. එතකොට ඒ වගේම තමයි මේ ධර්මයක්. මේ ධර්මයේ වටිනාකම දැනගෙන මේක ජීවිතේට පිළිපැදලා මේක ආස්වාදි ලබා ගත්තට පස්සේ මොකද කරන්නේ? ඔබේ ඉන්න නෝනට, මහත්තයට, දරුවට, මොනුගුරුමිනි බෙරියන්ට නිකන් කැමති නැත්තම් සල්ලිත් එක්ක හරි දෙනවා මේක. සමහරට මුලදී නිකන් කැමති නැහැ. ඒ නිසානේ අනාත්මිනේ සිරුතුමා බලන්න පුතාටනේ සල්ලිත් එක්ක නේ දුන්නේ මුලින්. මනක් අහලා ආවොත් කහවණු 100ක් දෙනවා, 1000ක් දෙනවා කියලා කිව්වා. මනපදයක් ඉගෙනගෙන ආවොත් මතක තියාගෙන ආවොත් තවත් 1000ක් දෙනවා කියලා කිව්වා. එහෙම හරි ශ්‍රද්ධාවන්ත අම්මල තාත්තලා ඥාතීන් තමන්ගේ ළඟම ඥාතීන්ට මේ ධහම තේරෙන භාෂාවකින්, තේරෙන ශෛලියකින් යා කැමති දේශකේ කරහා යා වෙත සම්ප්‍රේෂණය කරන්නට යහට දෙන්නට කටයුතු කරනවා. එහෙම කටයුතු කරන්නේ නැහැ කියලා කියන්නේ එකතකින් ඒ කෙනාගේ තියෙන අවසනාව. අනිත් අතින් ඔබේ පැත්තෙන් ඒ තරම් ඔබට තාම මේකේ කොන්ෆිඩන්ස් එකක්, විශ්වාසනීයත්වයක් ඇවිල්ලා නැහැ. ඒක අවංකව පිළිගන්න ඕන. බණක් අහලා ඉතින් යන්න ඕනේ කියලා එහෙම එන්න පුළුවන් පන්සලට, ඒක වෙනම කතාවක්. හාමුදුරුවෝ නැත්තම් අමනාපයේ පොයටවත් ගියේ නැහැ කියලා. ඉතින් පන්සල පැත්තේ සවුමක් ගහලා ඉතින් එහෙම එන්න පුළුවන්. සමහර එහෙමත් වෙනා ඉන්නවා. නමුත් වැඩිපුර පිරිසක් ඔබ එහෙම නෙවෙයි. ඔබ ශ්‍රද්ධාවෙන් කටයුතු කරන අය. එතකොට ඔබට මේ ධහමේ ආස්වාදයේ කිසියම් පමණකින් දැනෙන අය ඔබ මේ ඉන්නේ. එතකොට ඔබ මීට වඩා තව ඉහළ පියවරක් කරා යන්න ඕන. මේක තමයි පින්නතුනේ, මෙන්න මේත් එක්ක මේ ධහමගේ විශ්වාසනීයත්වයෙන් මේ ඉදිරියට යනවත් එක්කම තමන්ගේ ළඟ ගුණාංග ටිකක් පිළිහෙනවා. මොනද ඒ ගුණාංග? ඒ තමයි අර කරණීමිත සූත්‍රයේ තියෙන ගුණාංග ටික. සක්කෝ උජෝච සෝජෝච සුවචෝ මුදු අනතිමානේ සන්තුෂකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලහකවුත්ති සන්තිේන්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලයේ ස්වනනුකිද්දෝ නච කුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරේපවදේයෝ. ඔන්න ගුණාංග ටික. ඔන්න තමන්ගේ පර්සනලිටිය තමන්ටම බලාගන්න පුළුවන් අවස්ථාව කොයිතරම් දුරට අවංකව දහමට බැහැසගෙන තියේද කියලා ආයි බාහිර රෙකමෙන්ඩේෂන් කිසිම දෙයක් තමන්ට අවශ්‍ය නැහැ. මේවා පින්නතුනි පාඩම් කළා ප්‍රැක්ටිස් කරන්නේ නැවෙයි මේවා. ඒක මතක තියාගන්න. ජීවිතයේට දර්ශන සම්පත්තිය ලැබුණා නම් සම්මා දිට්ඨිය ලැබුණු පමණට සම්මා සංකල්ප යනවා. අව්‍යාපාද සංකල්ප යනවා. අම්මා කෙනෙක් දරුවෙක් තමා දෙස බලන වගේ ආකල්පෙන් ලෝකයා දෙස බලනවා. අවංක වෙනවා. ළඳ දෙයින් සතුට වෙනවා. දරනඩු ගති නැති වෙනවා. ළඳ දෙයින් සතුට වෙලා එයා අවසානයේ කොතෙන්ද කෙලවර වන්නේ? නැක්ෂපුද්දන් සමාචරයකින්චි යේන විඤ්ඤෝ පරිපාදේනෝ නෝනත්‍යය දොස් කියන එක සුළු වරදක් හෝන කරින තරමට තමන්ගේ දිවි මග දහමින් පෝෂණය කරගන්න. මෙන්න පින්නතුනි ලස්සනට ජීවත් වෙන මාර්ගය. කවුරුවත් මත යැපීමක් නොමැතිව තමන්ටම දහම තුලින් ජීවිතය ආලෝකවත් කරගෙන ලස්සන ගමනක් යන තමයි බුදුරජාණන් වහන්සේ අපට මෙන්න මේ මාර්ගය විවර කළ දුන්නේ. අනිත්‍යයෙන් බැනුම් අහහ අනිත්‍යය කියන දේවල්ට හිත හිතරිදවගෙන දුකින් අවශ්‍ය නැහැ වෙනතුනි. සම්දෙන් කවදාවත් දුකක් සැපක් ඇතින්නේ නැහැ. යම් කිසි සබ්දයක් අහලා ඔබේ හිතේ පීඩාවක් ඇති වුණා නම් හැරෙන්න ඔබේ පැත්තටම ආයේ බාහිරට ඇඟිලි දික් කරන්න එපා. වැඩක් නැහැ කරලා. සබ්දයක් අහලා දුකක් එනවා නම් සෝත විඥානෙ උපේක්ෂා සාගතයි. දුක බාහිරින් ඇවිල්ලා නැහැ. තමන්ම තමන්ගේ සක්කාය දිටියේ පමණට තමන් ඒකෙන් ගැටෙලා තියෙනවා. ඒ නිසා කනට ඇහිච්ච ශබ්දේ තේරුම් ගන්නකොටම දක්ෂ වෙන්න. මේ තේරුම් ගන්නේ මනංච පටිච්ච ධම්මේච උප්පංජිති මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් කියලා. මේ වෙලාවේ කනත් ශබ්දයක් සෝත විඥානියත් සෝත සම්පස්සජා වේදනාවත් සද්ද සංඥාවත් සද්ද සංචේතනාවත් විපාක මනෝ ධාතුවත් විපාක මනෝ විඥාන ධාතුවත් නිරුද්ධ වෙලා තියෙන අවස්ථාව. ප්‍රශ්න අහන්න තියෙනවා දැන් අහන්න. චක්කු සම්පස්සේ කියනකොට අපි ඉතාම කල්පනාකාරී වෙන්න ඕන. සම්පස්සේ ගත්තත් වේදනා කියන එක ගත්තත් විඥාන කියන එක ගත්තත් සංඛාර කියන එක ගත්තත් මේ වචන කියද්දී අපි හුඟක් පරිස්සම් වෙන්න ඕන. ඇයි එකට හේතුව මේ වචන විපාක අවස්ථාවටත් කියලා තියෙනවා. නව කර්ම අවස්ථාවට කියලා තියෙනවා. නව කර්ම අවස්ථාවේ අවිද්‍යාවෙන් කරන අවස්ථාවටත් කියලා තියෙනවා. විද්‍යාසාරද කියලා අවස්ථාවටත් තියෙනවා. එතකොට චක්කු සම්පස්සේ කියනකොට එක තැනක තියෙන විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක දුකක් අසපකත් නෙවෙයි. ඒ වගේම චක්කු සම්පස්සේ කියලා අවස්ථාවක් තියෙනවා. අවිද්‍යා සාගත පුද්ගලයා අර නිරුද්ධ වෙච්ච ස්පර්ශයන්ත ඉඳගෙන විඳින අවස්ථාවක් තියෙනවා. ඒක දැනට තියෙන දෙයක් නෙවෙයි. දැන් සලායතන පච්චා පස්සෝ කියලා කියනවා. එතන තියෙන පස්සය අවිද්‍යා සාගත යන එක. අර මුලින් තිමේටි ස්පර්ශේ නිරෝධුණාට පස්සේ නැවත ඇති දෙයක් හැටියට ගන්න අවස්ථාව. ඒකයි තිවන්නේ අර පටිසම්පාදේ අංග වලට. ඒක අවිද්‍යා පාදකයි. විඥානයේ කිනක ගත්තත් එහෙමයි. විපාක අවස්ථාවේ විඥානයක් තියෙනවා. චක්කු විඥාන ආදිය. ඒක නිරෝධුණාට පස්සේ ඇති දෙයක් හැටියට ගන්න චක්කු විඥාන ආදී අවස්ථාවක් තියෙනවා. ඒක අවිද්‍යා පාදක යන්නේ. සංඛාර පච්චය විඥාන කියන අවස්ථාව. ඒ වගේමයි ප්‍රඥා වඩන අවස්ථාවේ විඥාන කියලා එකක් තියෙනවා. ධම්මදින්නා මෙහෙණියගෙන් විසාක උපාසක අහනවා ප්‍රඥාවත් විඥානයත් වෙන් කරන්න පුළුවන්ද කියලා. විඥානය කියන එක චෛතසිකත් එක්ක යන එක. විඥානය නිකන් තනියම උපදින්නේ නැහැ. ඒකෝපාද නිරෝධාච ඒකලම්බන වත්තුකා කියලා කියනවා. සිතක් පහළ වෙනවා නම් ආම වශයෙන් සම්බචිත්ත සාධාරණ චෛතසික කියලා තියෙනවා හතක්. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවින්තිරේ මනසිකාර කියලා. එතන ස්පර්ශය කියන එක තියෙනවා. ඒ නිසා සිත පහළ වෙන හැම අවස්ථාවකදීම පස්ස කියන එක තියෙනවා. ස්පර්ශය කියන එක තියෙනවා. ඒ ස්පර්ශ මේ කායයෙන් ලැබෙන ස්පර්ශය තරන්නේ නෙවෙයි. චක්ක සම්පස්සේ, සෝත සම්පස්සේ, ගහන සම්පස්සේ ආදී ස්පර්ශයන් තියෙනවා. ඒ හැයෙන් කුමන හෝ එකක් වෙන්න පුළුවන්. එතකොට විපාක මාට්ටමේදීත් මේ ස්පර්ශය තියෙනවා. ඒක නිරුදුනට පස්සේ අවිද්‍යාසගතව ගන්නෙකුත් තියෙනවා. ඒ වගේම අපි ප්‍රඥාව වඩනවා නම්, සමතේ වඩනවා නම්, විදර්ශනා කරනවා නම්, ඒ වෙලාවෙත් ස්පර්ශය තියෙනවා. ඒ වෙලාවෙත් විඥානය තියෙනවා. එතකොට පඤ්ඤා ඉන්ද්‍රිය වඩන අවස්ථාවේදී සද්ධාදී තව ඉන්ද්‍රිය ධර්ම ගාන ඊට සමාන්තරයකට ගමන් කරනවා. එතකොට අපි බලන්නට ඕන මේ කියන කාරණා කොතෙන්දටද නියෝජනය වෙන්නේ කියලා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ කවස්ථාවක රූපයේ පිරිසිඳ දැනගන්න කියලා තියෙනවා. ඒ කවස්ථාවක රූපය බැහැර කරන්න කියලා තියෙනවා. රූපයේ පිරිසිඳ දැනගන්න කියලා කියන්නේ අර කර්ම විපාකයක් විදියට නැත්තම් කර්මයෙන් නිර්මාණය කළ දීපු රූපය තමයි එතන පිරිසින් දැනගන්න කියලා කියන්නේ. ඒ රූපේ බැහැර කරන්න කියලා නැහැ. කර්ම දායාදයක් හැටියට අද අපට ඇස ලැබිලා තියෙනවා. කන ලැබිලා තියෙනවා. නාසය, ගන්ධය, දිව, කය. මේව කර්ම දායාද. මේව බැහැර කරන්න කියලා නැහැ බුදුහාඳුරෝ. මේව අපේ පිනට ලැබිලා තියෙනවා. මේ ලැබෙච්ච දේවල් තුලින් තමයි අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. මේ ලැබෙච්ච දේවල් වලින් තමයි පින්කම් කරන්නේ. මේ දේවල් වලින් තමයි අපි සමාධි දේශනා වඩන්නේ. මේවා පාවිච්චිට ගන්න එපා කියලා නැහැ. මේවා ඊටාම ඉහළ මට්ටමේ කුසලයක් අපට දැන් භුක්ති විඳින අවස්ථාවට උපකාර වන දේවල්. අන්න ඒ දෙයට කියලා තියෙන මොකද්ද? ඒ දේ පිරිසිදු දැනගන්න. මොකද්ද පිරිසිදු දැනගන්නේ? එය පෙර නොතිබී හටගෙන හේතු ඇති කලින් හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දකින්න. ඊළඟට රූපයක් කියලා තියෙනවා බැහැර කරන්න කියලා. ඒ මොකද්ද බැහැර කරන්න කියලා? මේ අපි ඉදිරියේදී ඇස දකිනකොට මේ ඉස්සර අවිද්‍යාවෙන් ගත්ත රූපයක් තියෙනවා නම් අන්න ඒ රූපේ නිරුද්ධක රූපය ස්පර්ශ සමුදයන්ති ඉඳන් ගන්න රූපය අන්න ඒක බැහැර කරන්න. ඒක ඇත්තටම තියෙන රූපේ නෙවෙයි. ඒක නිරුද්ධ වෙච්ච එක අපේ අවිද්‍යාවේ ප්‍රාණයට ගත්ත ප්‍රමාණය. ඒක බැහැර කරන්න. එතකොට ස්පර්ශය ගත්තොත් ස්පර්ශය හැම තැනම වැරදි කියලා නැහැ. උත්තර මානවකයා භාගතුන් වහන්සේ වෙත ඇවිල්ලා අහනවා. අහපු වෙලාවේදී භාගතුන් වහන්සේ ඔහුගෙන් ප්‍රශ්න කරනවා, ඔබේ ශාස්ත්‍රවරයා පාරසාරිය බ්‍රාහ්මණය කොහොමද ඉන්ද්‍රිය භාවනාව සඳහන් කරන්නේ? ඔහු කියන වැසෙන් රූප නොබලින්න, කනෙන් ශබ්ද නොහයින්න, මේක තමයි මගේ ශාස්ත්‍රවරයා ඉන්ද්‍රිය භාවනාව ඉදිරියේ දේශනා කරන්න කියලා. ඔහු මොකද මේ කියන්නේ? මේ විපාක මට්ටමේ අවස්ථාව නැති කරන්නේ මේ කියලා තියෙන්නේ. කර්ම දායාදයක් හැටියට තියෙන මේ අසාදාදී ඉන්ද්‍රිය බැහැර කරන්නේ මේ සඳහන් කරන්නේ පාරසාරිය බ්‍රාහ්මණය. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උත්තර මානවකයට, මානවකයේ ඒක සැබෑ ඉන්ද්‍රිය භාවනාව නම් උපතින්ම අන්ධයන්, උපතින්ම බිහිරි අය, එහෙනම් භාවිත ඉන්ද්‍රිය පුද්ගලයන් වෙන්න ඕන නේද කියලා. ඇස් දෙකෙන පියාගෙන හිටියට, ස්පර්ශයෙන් නොකර හිටියට ඒක ඉන්ද්‍රිය සංවරයක් වෙන්නේ නැහැ. ස්පර්ශයෙන් වේ වරද ස්පර්ශය හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියට සමුදයන්ති ඉඳලා ගන්න එක තමයි වරද. ඒකෙන් තමයි වේදනා තණ්හා ආදී හටගන්නේ. ඒ නිසා ස්පර්ශය ගැන කියන්නේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ කියන්නේ ස්පර්ශයේ විපාක මට්ටමේ ස්පර්ශයද මේ කියන්නේ? නැත්නම් නව කර්ම විදිහට අවිද්‍යාවෙන් ගන්න ස්පර්ශයද කියන්නේ? එහෙමත් නැත්නම් කුසල කරන අවස්ථාවේදී හටගන්න ස්පර්ශයද මේ කියන්නේ කියලා අපි දැනගන්නට ඕන. Yes, please. If I heard you right, Venerable Sir, you say that if the Sankaras or Bhaktas arise with Avidya, there is no escape from Avidya Pratyaya Sankara, Sankara Pratyaya Jnana Namo, that we cannot avoid. That arises with Avidya. Am I correct? I don't know. I heard it. Yes, if sanskara arises with avijja, we can't stop in the middle. It goes to the end of the circle. Yes. Sir, what is avijja? Avijja can be explained in various ways. One of them is not knowing of karma. That's the first one. The opposite of that is that kammasakata jnana. We understand that whatever we do with intention, we will have the same results. If we don't know this nature, it also belongs to the avidya. That's the very first step. The second one is not knowing the Four Noble Truths. It means? You can say, because you could not, because not knowing the Four Noble Truths. So that should be a subject, not who does not know the Four Noble Truths. In other words, what I am trying to say is, at the core of the avidya, in this capital life, ahankara, mamankara, mananamsa, that is the core of that avidya. Then again, coming back to the Paticca Samuppada, as explained in the Mahayana Sutta, it will be seen that how can we stop whether we are, all of us are avidya paccaya, except Padarana, and above. The Buddha at the beginning was avidya paccaya. Before you became the Buddha. So then, whatever that arose to him was avidya paccaya. But yet, he was able to put an end to the particular upadana. So therefore, there must be a weak link in the Vaikuntha. That weak link is, in other words, avidya paccaya sankara, sankara paccaya vijnana, vijnana paccaya namarupa, namarupa paccaya salayatna, salayatna paccaya bhasso, bhasso paccaya vedana. When we open our eyes, we can stop what is happening. Up to the point of feeling, up to the point of feeling, we can't do anything. The moment I open the eyes, I see the Buddha's face. And the reason I come to the Buddha's face, so I can't tell it. But Vedana Patya Tanha, we can put an end. Either we put an end to Vedana Patya Tanha, or we could allow Tanha and go to Upadana, then there is the power. Because if you grab on to it, you feel. So Sankara doesn't know anything. But if you grab on to that feeling which is upadana, then there is no escape because you created the body. who created the existence, the path to existence is created. So therefore, one believes that Jati, Jara, Matra and others. So therefore, there has to be a meeting in the particular samsara. Otherwise, there is no escape. In the Mahavidhāna Sutra, it has to be. Yes, what is your question, please? Okay, please, now I have to say something. Okay, Mr. Anand, please take a seat. Okay, you also take a seat, I will explain. Okay? The thing is, actually you are correct. I think you have no question. You have the explanation. You explained everything what you know. You have no questions. The very special thing that we should know, we specially say that if we are ignorant, we are in the samsaric circle. As the result of arising of ignorance, mental formations arise. As the result of arising of mental formations, consciousness arises. That is the circle. Buddha explained the circle, and also Buddha explained the way how we overcome this samsaric circle. The very first thing is, we should understand how this circle arises and how do we escape it. That is the very first thing on the path of liberation. If we say that we are putakjana, we are not arahantas, we are ignorant, if we can't escape, why did Buddha explain the path? Why did Buddha attain enlightenment? Buddha attained enlightenment to explain the path for those who are ignorant. On this path, especially, the very first step of the path is that Sutame Jnana. We should understand how it arises. And also, we should think it again and again. That is Cintame Panya, the wisdom of contemplating. Then Bhavanamaya Panya, the wisdom of meditation. Practicing Samatha and Vipassana, You explain the Mahanidana Sutta, it is correct, but please wait. Buddha explained the very clear path. According to Indriya Bhavana Sutta, the last discourse of Majjhima Nikaya, Buddha explained the results of practicing this path in various steps. In the very first step, Buddha explained Deha, Anuttara Indriya Bhavana. When we practice this path in the primary level, very soon we are able to understand this reality. When we see something, suddenly we understand what happens to my mind at the moment, but still we are in ignorance. That is very first level. Then the second level, Seka Patipada. The practice of Seka, who is still training. There he is, Attiyati Harayati Jigochati. When he practices this path as a Seka person, he suddenly understands. Now he is shy when defilements come to his mind. Still he is on the path. But that ignorance is not forever. When ignorance arises, immediately he recognizes, but he has gone for a long way in the circle, but he doesn't do the chance to arise it again and again. That is his discipline. Because of his discipline, he can control it. And also the final level, Bhavitindriya person, the person who completely eradicated ignorance, there we can see the results. When he sees an unpleasant experience, if he wants to contemplate on it as unpleasant, he can do it. He can change it. He can contemplate on it as not unpleasant. And also, if he wants to contemplate on it as neutral, he can do it too. Because now he is completely eradicated the ignorance, which is the main cause of suffering. Correct, sir. But the point is, regarding the attention, if one knows, it must be in such example. If you know that, the dependence, if you know the dependence, the Buddha said, monks, I did not declare enlightenment till I thoroughly understood the me and Buddha Vipassana. Till he thoroughly understood the detention origination, he did not declare enlightenment. So therefore, what I am trying to say is this, the steps of the dependent origination. Dependent origination is to know this is that is. To see the dependency, tapuncha, rupeta, upatthi, japati. Then the dhina, bhagati, asso, that up to that point we can't do anything. Then open right to see the Buddha said, look at that, he can't do anything. Then, asso is that perception. That perception, although it is, to which there is sanya also coming in. Because without sanya, there is no perception. And the Buddha said that the perception is a mirage. It's a mirage. That is very important. Buddha has explained the mirage, the sanya, mariti upama sanya. Perception is like a mariti or mirage. But you know, according to Girimananda Sutta, Buddha explained the way how we develop sanya. Dasa sanya. Is it there mirage? No, no, there it is not mirage. It consists with panya. Sanya can be seen in various ways. In one level, in the vipaka level, it is not marichi. It is neutral. And also, it is mirage in the karmic level. which consists with ignorance. It should be eradicated. Then the highest level sanya, it is not a mirage. According to Dasa Sanya, according to Girimanara Sutta, we should develop sanya. Their sanya is not a mirage. It consists with wisdom. That should be practiced. Okay, another question? භාවයක් ප්‍රාර්ථනා කරන එක සම්පූර්ණ වරදක් කියලා බුදුදහමේ කියලා නැහැ. දැන් බෝධිසත්වරයෙක් වුණත් ඇත්තෙම භාවයක් ප්‍රාර්ථනා කරමින් තමයි මෙතෙක් දුරක් ආවේ. පාරමිතා පුරමින් මේ ආවේ භාවයක් ප්‍රාර්ථනා කරමින්. වරද තමයි අපි භාවය ප්‍රාර්ථනා කරන්නේ අපේ කෙලෙස් සහිතවද? නැත්නම් අවිද්‍යාව දිනු කරගන්නද? අවිද්‍යාව දුරු කරගන්නද කියන කාරණේ. අපි භවය ප්‍රාර්ථනා කරන්නේ අවිද්‍යාව දිනු කරගන්නද අවිද්‍යාව දුරු කරගන්නද කියන එක තමයි වැදගත් වෙන්නේ. දැන් සංඛාර උත්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. සංඛාර උත්පත්ති සූත්‍රයේ තියෙනවා යම් කෙනෙක් ශ්‍රද්ධා, සුත, ත්‍යාග, ප්‍රඥා. මේ කාරණා යම් කෙනෙක් දිනු කරනවා නම් ඒක නැත්තා සුගතියක් කැමති නම් සුගතියට යන්න පුළුවන්. සුගතියෙත් කැමති දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. ඒ තැනැත්තා මේව දිනු කළ කැමති නම් නිවනට යන්න, ඒ නිවනට යන්නත් පුළුවන් කියලා. එතකොට බුදුහාමරේක එපා කියලා නැහැ. එතකොට අපි මේ ලෙවල් එකේ ඉඳගෙනම වුණත් අපේ කුසල දහම් කරනකොට කරන්නේ සුගතියට යන්න නම් ඒක වරදක්ම වෙන්නේ නැහැ. දැන් සමහර අය ප්‍රාර්ථනා කළම ඇතැමිට මේ ආත්ම භාවයේම යාට රහත් වෙන්න පුළුවන් අය ඉන්න සමහර අය. නමුත් රහත් නොවි. රහත් නොවි සෝවාන් විතරක් වෙනවා. වෙන්නේ ඇයි? මම ආත්මව හතක්ම ගිහිල්ලා සෝවාන් වෙලා ලෝකෙට යහපත කරන්න ඕන කියන හැඟීම වෙනවා. ඒ සත් ප්‍රාර්ථනාවකින් කරන්නේ ඒක. එතකොට තවත් කෙනෙක් ඉන්නවා ඇතැමිට මේ ආත්ම භාවයේම මාර්ගඵල ලබන්න බෑ. යා හොඳට දාන ආදී පින් දහම් කරලා ධර්මයේ පුහුණු කරන්න පුළුවන් තැනක සුගතියක හිත පිහිටුවා ගන්නවා. ඒක වරදක් වෙන්නේ නැහැ. මොකද යාගේ ප්‍රාර්ථනාව යහපත් ප්‍රාර්ථනාවක් ඒ සුගතියේ කල්‍යාණ මිත්‍රයන් ඉන්න ස්ථානයකට ගිහිල්ලා එතෙන්දී ඔහුට අවශ්‍ය ඊළඟ පියවර ටිකට යන්න. දැන් ඊටාම හොඳම උදාහරණයක් තියෙනවා. ඒක එන්නේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ එක්තරා සූත්‍රයක එනවා අවුරුදු 120ක් වෙන බ්‍රාහ්මණ දෙන්නෙක් බුදුහාඳුරු හමු වෙන්න එනවා. ඇවිල්ලා මෙයා කියනවා ස්වාමීනි අපි දැන් හුඟක් වයසයි අපේ පරලෝක සුගතිගාමී වෙන දෙයක් කියන්න කියලා. බුදුහාම දේශනා කරනවා උපනීත ජීවිත මප්පමායු ජරූපනීතස්සන සම්තිථානා ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහනේ කියලා. පින්ගෙන දෙන සැපගෙන දෙන පින්කම් කරන්න කියලා මේ බ්‍රාහ්මණන් දෙන්නට කියනවා. එතකොට භාවයට සම්පූර්ණ මේ කියන්නේ සුගතිගාමි භවයකට යන මාර්ගය මේ කියන්නේ බුදුහාඳුරෝ. ඒක නෙමෙයි බුදුමේ. මේ බ්‍රාහ්මණයෙම වෙන්න ඕන බොහෝ විට මෙයා මිය යනවා. මිය ගිහිල්ලා මෙයා දෙවි කෙනෙක් විදියට එනවා නැවත බුදුහාඳුර හැම වෙලේ. ඒක උපනීත සූත්‍රයේ සංයුතනිකයි දේවතා සංගුත්ති. නැවත බුදුරජාණන් වහන්සේ හමු වෙන්නේ මේ ශ්‍රාවකෙ මොකද කියන්නේ? අර බුදුහාඳුරන්ගේ අසා දැනගත්තු ගාථාවම මෙයා ඇවිල්ලා බුදුහාන් ඉස්සරහ අපිට කියනවා. යාගේ ගාථාවක විදිහට කියනවා. පුඤ්ඤානි කෛරාත සුඛාවහනේ කියලා. බුදුහාඳුරේ වෙලාවේ ඒක ප්‍රතික්ෂේප කරෙත් නැහැ, අනුමත කරෙත් නැහැ. බුදුහාඳුර මොකද තව එකට ඇඩිෂනල් එකක් දාලා ලෝකාමි සම්පජහේ සම්තිපේකෝ කියලා කියනවා. උපනීයති ජීවිත මප්පමායෝ ජරෝපනීතස්සන සම්තිථානා ඒතං භයං මරණේ පෙක්කමානෝ ලෝකාමි සම්පජහේ සම්තිපේකෝ කියලා. ජීවිතයේ ටිකෙන් ටික වැය වෙලා යනවා, කාලය ඉක්මනට ගෙවිලා යනවා, ජීවිතයේ ටිකයි. ඒ නිසා පින් කරන්න කියලා මුලදී කියපු බුදුහාමුදුරෝ ඒ ගාථාව නැවත කියනකොට පින් කරන්න කියලා නෙවෙයි කියන්නේ ලෝකාමි සම්පජේ සම්තිපෙක්කෝ ලෝකෙට තියෙන තෘෂ්ණාව දුරු කරන්න කියලා. එතකොට අර කලින්ම බුදුහාමුදුරට මේ ගාථාව කියන්න තිබ්බනේ. නොකියුවේ ඇයි? එයා ඒ අවස්ථාවේදී ඒක ඒ මට්ටමට යාගේ බුද්ධිය වැඩි වෙලා තිබුණේ නැහැ සහ ඕට ඒ සඳහා කායික නිරෝගීතාවය කියලා නොතිබෙන්නේ නැති. ප්‍රශ්නයක් නෙවෙයි. ඒකත් හරි. නමුත් සමහර අවස්ථාලි බුදුහාමුදුරුව එහෙම අහපු වෙලාවල් වලදී සමහර අයට සුගතිගාමි වෙන විතරක් නෙවෙයි නිවට මාර්ගයක් කියලා තියෙනවා. වෙනත් තැන්වලදී. ඒතර බුදුහාමුදුරුවන්ට ඉන්ද්‍රිය පරව පරියත්ති ඥාන, චේතෝ පරිය ඥාන ආදී විශේෂ ඥානයන් තිබුණා. ඒ ඥානයන් රහතන් වහන්සේ කෙනෙකුටවත් නැහැ. කෙනෙක්ගේ පඤ්ඤාදී ඉන්ද්‍රිය, ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය කොච්චර යා දිනු කළ තියෙද කෙනෙක් තියෙන කෙනෙක්ද කියලා බුදුහාමුදුරුවෝ කෙනෙක් දැක්ක ගමන් බලනවා. ඒ ඉන්න මට්ටමේ අනුව තමයි යට මේක කියන්නේ. එයාට මේ පොඩි දෙයක් ඉල්ලුවත් එයාට ඉහළ දෙයක් නම් තියෙන්නේ. එයාට ඉහළම දේ දුන්න බුදුහාඳුරෝ. ඒක අවස්ථාවකදී කෙනෙක් කියනවා මට අනාගාමි වෙයිම දැන් අනාගාමි වෙලා ඉන්නේ මම බ්‍රහ්ම ලෝකේ ගිහලා ඉතුරු ටික කරගන්නවා කියලා. බුදුහාඳුරෝ දේශනා කරනවා නෑ මම භවය පොඩ්ඩක්වත් වර්ණනා කරන්නේ නෑ. අසුචි පොඩ්ඩක් ගත්තත් දුගඳයි. ඒ වගේ මම භවය පොඩ්ඩක්වත් වර්ණනා කරන්නේ නෑ කියලා ඔහුට රහත් වෙන ඊළඟ අනුශාසනා කරනවා. එතකොට ඔහු අනාගාමි වෙලා සුද්ධාවාසි ලෝකේ යන සූදානම්ල හිටියට බුදුහාඳුර එතෙන් නැවතුනේ නෑ යාව. එයා මේ ආත්මෙදිම රහත් කෙරෙව්වා. අතෙන් දෙතුනේ යා සුගතියට යන්න ඇහුවට එයාට එමත්ම දේශනා කළේ යාගේ බුද්ධියත් බලලා ඒ ප්‍රමාණයට දේශනා කළා. එහෙම වැටකුත් තියෙනවා. ඔව්. එතකොට දැන් මෙතෙන්දී උනේ දැන් කියනුස්සාකලේ භවය කියන එක දැන් චත්තමානවක ගත්තත් බුදුරජාණන් වහන්සේ සුගතිගාමි වෙන්නේ ධර්ම දේශනා කළේ. දැන් ඒ වයසේම සමහර හත් ඇවිලි දිහා හිටියා රහත් වෙනවම බණ කිව්වා. නමුත් චත්තමානවකට එදා නිවන් දැකීම සඳහා තරම් බඩපිටාව පොහොට ඒ වෙලාවේ තිබුණේ නැහැ. එනිසා තමයි අර යෝවද කම්පවරෝ මනුජේසු ආදී ඒ ගාථා ටික ප්‍රකාශ කරලා ශ්‍රද්ධාව පිහිටලා ඔහු සුගති ගාමී වෙන්න වැඩ කළේ. එතකොට ඒ කටයුතු කළේ ඔහුගේ ඒ ඉන්ද්‍රිය ධර්ම බලල බුදුරජාන් වහන්සේ. එනිසා භවයේ බුදුහාඳුරන්ගේ අපේක්ෂාව උනේ සුගතිගාමි වෙන්න ඉන්න අය සුගතියට පිටවන්නත් සුගතිය ස්ථාවරයි ඊට වඩා ඉහළ තැනකට මාර්ගඵල වලට පත් කිරීම සඳහායි බුදුරජාණන් වහන්සේගේ අපේක්ෂාව උනේ. ඒ භවයමයි. මොකද මේ භවයමනේ සංස්කාරات එන්නේ. පුඤ්ඤාභි සංඛාරා, ආනිඤ්ඤාභි සංඛාරා එන්නේ ඒකෙමනේ. එතකොට අපි මේ භවය තුල කියන සංසාර කාම භව වෙන්න පුළුවන් රූප භව වෙන්න පුළුවන් අරූප භව මේ ත්‍රිවිධ භූමි වලටම අපි යන්නේ අවිද්‍යාව පාදක කරගෙනමයි. ඒතර ඊ අවිද්‍යාව අපිට එකපාර දුරු කරන්න බෑ. ඒක හරියට ගහකට නගින කලින් ඉනිම ගහින් කරා වගේ වැඩක්. එතකොට අපි ඉනිමගේ ගහේ කෙළවට ගිහිල්ලා තමයි පුණ්‍ය පාප පහිනස්ස කියලා මට්ටමට යන්නේ. ඒක අපි හිතලා කරන එකක් නෙවෙයි. ඒක ආශ්‍රාශ්‍රය වීමෙන් ඇතිවන ඒ નિરાයසින් ඇතිවන අවස්ථාවක් ඒක. එතකොට ඒක තමයි අපි අවසාන නිස්සතාව. හැබැයි එතෙන්ට යනකම් අපි මේ කර්ම චක්‍රයේ ඉඳගෙන සුගතිගාමි වෙන වැඩ කරගන්නට ඕන. අද අපි මේ මොහොතේ මේ පහස්පන් ටික, මේ බුද්ධෝත්පාදය, මේ සුගතිය, මේ කල්‍යාණ මිත්‍රාශ්‍රය මේ සියලක්ම ලබාගෙන තියෙන්නේ අපර අවිජ්ජාපච්චය සංඛාරා කියන සර්කල් එකෙම ගිහිල්ලාම ඇත්තෙම. ඒ පුඤ්ඤාවි සංඛාර සිද්ධ කරගෙන ඒ භවය තුන ඉඳගෙනම තමයි මේ ටික ලබාගෙන තියෙන්නේ. එතන ඉඳන්ම තමයි අනිත් ටිකත් අපි දුරු කරගන්න ඕන. හැබැයි අපි හැමදාම අපිට පල්ලෙහාම ඉහළ මට්ටමකට අවස්ථාව තිබිදී අපි පල්ලෙහා මට්ටමේ ඉන්න අවශ්‍යත් නැහැ. අන්න එතෙන් තමයි අපි බුද්ධිමත් වෙන්නට ඕන. ඇත්තට මේක තීරණය වන්නේ තමන්ගේ බුද්ධි මට්ටමේ හැටියටයි. තමන් බුද්ධියෙන් ඉහළට යන්නේ නැහැ. ඇත්තටම ප්‍රාර්ථනාවකට වඩා විශේෂයෙන් බුද්ධෝත්පාද කාලයක අපි ශ්‍රාවකයන් විදියට අපි ඉක්මනින්ම බලන්නේ මේ අවිද්‍යාව දුරු කිරීම සඳහාම වැඩ පිළිවෙලට තමයි වැඩි බරක් දාන්නේ. එහෙම කරනකොට අපට සුගතිය කියලා අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. අපට නිවන් දකින්න බැරි වුණත් සුගතිය අපි පිළිහෙලින කොයි වෙලෙත්. උඩමක ප්‍රාර්ථනා කරයි කියලා අපට ඒක අවශ්‍යයක් වෙන්නේ නැහැ. අපි ඉහළම දේ කරනකොට අපි අනිවාර්යයෙන්ම සුගතිය තුලත් ඉඳගෙන තමයි මේක කරන්නේ. මොකද මේ ප්‍රාර්ථනාවෙන් අවිද්‍යාව දුර කර ගැනීම සඳහා සමති දර්ශනාව කරන කෙනා, සීල සමාධි ප්‍රඥා වඩන කෙනා කිසිදාක පල්ලෙහාට ඒකල හිතන්න බෑ. මොකද ඔහු සුගතිය ස්ථාවර කරගෙන තමයි මේ ගමන යන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙනට ඕන එකාතකින් සුගතියේ හිත පිහිටවා ගන්න ගමන් අර ඉහළ තලයෙන් ප්‍රඥාවෙන් ඉහළ මට්ටමට යන්න. මොකද අපි ඊළඟ භවයකට ආවත් ප්‍රඥාව දිනු කරූ පමණට අපට සුඛා ප්‍රතිපදාවෙන් කිප්පා විඤ්ඤා විදියට ඉක්මනින් ඉතුරු කෙලෙස් ටික අපට දුරු කරගන්න පුළුවන්. හොඳයි පින්වත්නි, අද අපේට වැඩි වෙලාවක් ගියා. අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය, විශේෂයෙන්ම ප්‍රඥාව ලබා ගැනීම සඳහා උන්වහන්සේ දේශනා කරපු මාර්ගය. එනිසා එකපැත්තකින් අපි දුගතියෙන් මිදෙන ගමන් අනිත් පැත්තෙන් සුගතියට හිට පිහිටුවාගෙන ඒ තුන ඉඳගෙන මේ ධර්ම මාර්ගයේ කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් උපරිම ලෙස අපි ප්‍රඥාව විකසිත කර ගැනීම සඳහා කටයුතු කරන්නට ඕනේ. ඒක ක්ෂණිකව සිද වෙන දෙයක් නෙවෙයි. සසර ප්‍රඥාව හොවා දිනු කරපු කෙනෙකුට ඒක සුළු මොහොතකින් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ශ්‍රාවකයන් විදිහට අපිට අනුපූර ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි සීල සමාධි ප්‍රඥා. සිල්වන්ත වෙලා සමාධිය වඩලා සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං පජානාති කියපු විදිහට අප ඒ සමාධිවන්ත වෙච්ච හිතින් ප්‍රඥාව ස්පර්ශ කිරීම. ඉතින් මේ මාර්ගය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ මාර්ගයේ සාන්දෘෂ්ටික වූ දහමක්, ඒ දහම අකාලික වූ දහමක්, මේ ජීවිත කාලයෙන්ම අනිසංස දකිමින් ඉදිරියට යන පුළුවන් දහමක් තමයි අපට දේශනා කළේ. එනිසා අපි හැමදෙනාම ඉතාම වාසනාවන්තයි. අපි මේ ලබාගත්තු අතිශය දුර්ලභ සන සම්පත්තිය මොහොතක්වත් අපතේ නොනැසේ අපේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගනිමින් මේ ආධ්‍යාත්මික ගමනෙහි අප්‍රමාදීව ඉදිරියට යන්නට මේ උතුම් වෙසක් පොන් පොහො දිනය තුළ අපි අධිෂ්ඨාන කරගනිමු. ඒ සඳහා අප හැමදාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා, භයම් පන්තාච නින්භයා, සෝකම් පන්තාච නිසෝකා, හොන්තු සම්මේ පිපානිනෝ, දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොමින්තේ වෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.